නමස්කාරය කියන පංචශීලය සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ තේ බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ තේ ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ තේ සංඝං සරණං ගච්ඡාමි. තතියං තේ බුද්ධං සරණං ගච්ඡාමි. තතියං තේ ධම්මං සරණං ගච්ඡාමි. තතියං තේ සංඝං සරණං ගච්ඡාමි. ප්‍රාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සන්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම්. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස. මෙත්තස්ස චින්තන්ස සුභාවිතන්ස කලන්තිනෝ නානුගමන්ති සෝලසින්. චන්දම් සභාතාර ගනාව සම්බේති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, ඩොක්ටර් සරත් ගුණතිලක මහත්මයාගේ නිවසේහි සිදු කෙරෙන සද්දවසේහි දානමය පින්කමට සමගාමීව පැවැත්වෙන ධර්මදේශනාවයි මේ පැවැත්වෙන්නේ. මීට දින 7කට කලින් මිය ගිය තමන්ගේ ආදරණීය මෑණියන් ඒ විජේතුංග මාතාව සිහිපත් කරලා නන්දා විජේතුංග මෑණියන්ට පුණ්‍යානුමෝදනා පිණිස සිදු කෙරෙන ධර්මදේශනාමය පින්කම කුසලයයි මේ සිද්ධ කෙරෙන්නේ. හේමන්ති නෝනගේත්, විනීත නෝනගේත් දෑබර මෑණියන් එවාගේම අනුර රංජිත් කියන ඒ දරුවන් දෙපළගේ ආදරණීය මෑණියනොයි මීට දින 7කට කලින් මිය ගියේ. ඉතින් එතුමිය වෙනුවෙන් කරන්න පුළුවන් ඉහළම ඥාතික යුතුයකමයි මේ සිදු කරන්නේ. ඉතින් පින්තුනි, අපි ඒ මිය ගිය ඥාතිවරයෙක් වෙනුවෙන් මේ වගේ පින්කමක් කරද්දී අපේ සිතේ කුසල චේතනා අපි ඇති කරගෙන තමයි පුණ්‍යානුමෝදනා කරන්නේ. මියගේ ඥාතිවරු වෙනුවෙන් පින්කම් කළා පින් අනුමෝදන් කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඒ මියගිය කෙනාගේ ළඟ තිබිච්ච හොඳ ගතිගුණ යහපත් ගුණාංග හොඳට සිහිපත් කරගන්නේ කියලා. එහෙම සිහිපත් කරගෙන ඒ අය වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරන්න කියලා. අදාසේ මේ අකාශේ මේ ඥාති මිත්තා සකහචමේ පේතානන් දක්ඛිනන් දජ්ජා පොබ්බේකට manussරන් කියලා සඳහන් කරනවා. එමියගේ ඥාතිවරයා හෝ ඥාතිවරිය ජීවත් ඉන්න කාලයේ තමන්ට මේ වගේ උදව් කළා කියන හැඟීම, ඒ කෙනාගේ ළඟ තිබෙච්ච යහපත් ගුණාංග සිහිපත් කරලා පින්කම් කරලා පින් අනුමෝදන් කරන්න කියලා. ඥාතිවරුන්ට පොදුවේ පින් අනුමෝදන් කරන්න කියලා තියෙන අතරේදී විශේෂ කාරණයක් බුදුරජාණන් වහන්සේ සිංහලවාද සූත්‍රයේදී දේශනා කළා. දරුවන්ගෙන් දෙමව්පියන්ට ඉටුවන්නට උණු යුතුයකම් වශයෙන් අතවාපන පේතානං කාලකතියානං දක්ඛිනං අනුපදස්සාමි කියපු විදිහට තමන්ගේ අම්මා තාත්තා මිය ගියට පස්සේ එය වෙනුවෙන් කලින් කලපින් කරලා පුණ්‍යානුමෝදනා කරන්න තේ කියලා. ඉතින් මෙතන ඉන්න බොහෝ දෙනෙක් අම්මල තාත්තල වෙච්ච අය. ඒ නිසා ඔබ දන්නවා තමන් දරුවන් හදද්දී කොච්චර කැපවීමක් ඒ දරුව වෙනුවෙන් කරන්නේ නැද්ද කියලා. අම්මා කෙනෙක් ආදරණීය දරුවෙකුට ලෙඩක් වෙච්ච වෙලාවේදී කොයිතරම් කැපවීමක් කරනවද කියනක ඔබ දන්නවා. තමන්ට තියෙන සල්ලි ඔක්කොම වියදම් කරලා හරි ලෙඩේ සුව කරන්න, දරුවගේ ලෙඩේ සුව කරන්න අම්මා තාත්තා කැප වෙනවා. අපි ඇතැමිට දැකලා තියෙන සමහර අම්මලා දරුවන්ට තමන්ගේ ශාරීරික කොටස් පරිත්‍යාග කරන වෙලාවල් තියෙනවා. අම්මා ජීවත් වෙලා ඉන්න කාලෙම අම්මගේ ඇස දන් දෙනවා දරුව වෙනුවෙන්. ඇතැමිට අම්මගේ වකුගඩුව දරුවට දන් දෙනවා. එහෙම කරන අම්මල තාත්තලා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, දරුවට බරපතල ලෙඩක් හැදුනොතින් ඒ හැදෙච්ච වෙලාවේදී මුළු ශේෂතම හරි වියදම් කළා දරුව ජීවත් කරන්න බලනවා. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ ඔක්කොම ධනෙ ටික තමන්ගේ ගේ දොර ආදී ඔක්කොම හරි කැප කරලා ඒ දරුව ජීවත් කරවන්න ඒ අම්මා තාත්තා මහන්සි වෙනවා. ඉතින් එහෙම කැප කරන අම්මා තාත්තා වෙනුවෙන් ඔබ බලන්න ඔබේ යුතුයකම කොයිතරම් දුරට ඔබ කරනවද, ඔබ කළාද කියන එක. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා එහෙම සලකන අම්මා තාත්තා වෙනුවෙන් ඒ අම්මා තාත්තා දෙන්න තමන්ගේ දෙවුර මත තියාගෙන අවුරුදු 100ක් අඛණ්ඩව ඒ අම්මා තාත්තා දෙන්නගේ කැතකුණු තතගාමින් එයට සංග්‍රහ කරත් උපස්ථාන කරත් ඒ අම්මා තාත්තා අප වෙනුවෙන් දීපු ඒ කිරිවල ණය අපේ ජීවිතේ ණය කවදාවත් ගලවිවර කරන්න බෑ කියලා. එහෙම දේශනා කරන බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා අම්මා තාත්තගේ ණයෙන් අපි නිදහස් වෙන්නේ කොහොමද කියන එක. අන්න ඒකයි වැදගත්ම කාරණේ. වෙනත් ආගම්වල මේක කියවෙන්නේ නැහැ ඇත්තෙම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අම්මා තාත්තා දෙනගේ ශ්‍රද්ධාව දිනු කරනවා නම්, සිල්වත් බව දිනු කරනවා නම්, පරිත්‍යාගශීලීත්වය දිනු කරනවා නම්, එයාගේ ප්‍රඥාව දිනු කරන්න උදව් කරනවා නම්, අන්න ඒක තමයි සැබැලෙසම අම්මා තාත්තට කරන්න තියෙන උපකාරය කියලා. වෙනත් විදියකින් කියනවා නම් ඒ අම්මා තාත්තා ලබාගෙන තිබුණු මේ ජීවිතයට වඩා සුගතිගාමී තැනකට යන්නට ඒ අම්මට තාත්තට ජීවත් වෙන කාලේ උදව් කරන්න ඕන. අන්න ඒක තමයි සැබෑම උපකාරය බවට පත් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය දැනගත්තොත් තමයි අපි ඇත්තටම අපේ අම්මට තාත්තට සලකන විදිහ අපි තේරුම් ගන්නෙ. අපේ මේ ආත්ම භාවය අම්මට තාත්තට විතරක් නෙවෙයි ඇත්තෙන්ම. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගත්තොත් ඊට වඩා පුළුල් විදියට අපි ලෝකෙ දිහා බලනවා. කොහොමද බලන්නේ? අපට ධර්මඥානය තුළින් සම්මාදිටිය ලැබෙනකොට අපට පේනවා මේ ආත්ම භාවය අම්මා තාත්තා විතරක් නෙවෙයි, අපට මේ ජීවිතේට එන්නට සසර බොහෝ ආත්ම භාවවල අම්මල තාත්තට උදව් කළා තියෙනවා කියලා. අන්නේ අතීතගත අම්මල තාත්තලටත් පින් වැඩෙන විදියට තමයි ජීවත් වෙනවා. ඔබ බලන්න ඇත්තටම ඔබට මේ ජීවිතේ ලබන්න ඔබ හිතන්නේ හිතයි ඇතැම් විට ඔබට වැඩිපුරම උදව් කළා තියෙන ඔබේ අම්මා තාත්තා කියලා. ඇත්තට මේකද කාරණේ? ගැඹුරින් ධර්මයේ දැස බැලුවොත් පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ හැම දේශනාවකින් අපට කරන්නේ අපට ඉහළම තලයට අපේ බුද්ධිය තබන එක. ඒ විතරක් නෙවෙයි, අපි කරන කටයුතු වැඩි පිරිසකට යහපත වෙන, වැඩිම ලෙස කෘතඥතාවය ප්‍රකට වෙන විදියට හැසිරෙන්ටයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. ඇත්තටම පින්වතුනි, ඔබ අද සුගතියක් ලබාගෙන තියෙනවා නම්, ඔබ අද මේ වගේ ලස්සන ජීවිතයක් ලබාගෙන තියෙනවා නම්, ඒ ජීවිතය ළමන්න ඇත්තටම ඔබට කවුද උදව් කළේ? ඔබට හිතේ අම්මා තාත්තා තමයි මේ ජීවිතේ හුඟක් උදව් කළේ කියලා නේද? ඔබ අම්මගේ කුසේ බිහි පිළිසඳගත දාස ඉඳලා මාම හොඳ ආහාර පාන පාවිච්චි කරලා පරිස්සමෙන් ඉඳලා මේ උදව් කර නිසායි ඔබට ජීවිතය ලැබුණේ කියලා නේ? බලන්න පින්වතුනි, බැරි වෙලාවත් ඔබ අම්මගේ කුසේ පිළිසඳ ගන්නකොට ඒ පිළිසඳ ගත්තේ ඇස් දෙක අන්ධ වෙන්න තියෙන විඥානයක් නම්, උපතින්ම ආබාධිත වෙන්න තියෙන විඥානයක් නම්, උපතින්ම මන්දබුද්ධික කර්මයකට උරුමකම් කියන විඥානයක් නම් මව කුසේ බැසගත්තේ, ඔබේ අම්මා තාත්තා ඇතැමිට වෛද්‍ය විද්‍යාව පිළිබඳව මහාචාර්යවරු වෙන්න තිබුණා. පුළුවන් ද වෙනස්කමක් ඒකේ, ඒ අපලය, ඒ අකුසලය නැත්තම් ඒ තියෙන අවාසිය දුර කරගන්න පුළුවන්ද? කවදාකවත් අම්මා තාත්තටවත් මේ වෙනස කරන්න බෑ. අම්මා තාත්තා ලෝක ප්‍රකට වෛද්‍යවරු වුණා. එහෙනම් පින්නතුනි, ඇත්තටම අපට ඔබ ගත කරන, ඔබ ඇස් දෙකෙන් ලෝකය දිහා බලනවා නම්, ඔබ බුද්ධිමත්ව ලෝකයේ කටයුතු කරන්න ඔබට හැකියාව තියෙනවා නම්, ඔබ ලස්සනට දෙපෙන් ඇවිදිනවා නම්, ඇත්තටම බුදුදහම අනුව ඔබට වැඩිපුරම උදව් කරලා තියෙන්නේ ඔබේ මේ ආත්ම භාවය අම්මා තාත්තටත් වඩා මීට කලින් ආත්ම භාවල අම්මල තාත්තලා. ඒ අම්මල තාත්තලා අතීත ආත්ම භාවල ඔබට සිත දියුණු කරන්න උදව් කරලා තියෙනවා, පින්කම් කරන්න උදව් කරලා තියෙනවා. ඇතැම් විට මේ විට මේ වනට අම්මල තාත්තලා සුගතිගාමී තැන්වල ඉන්නත් පුළුවන්, සමහර විට දුගතිගාමී තැන්වල ඉඳලා දුක් විඳිනවත් පුළුවන්. එහෙනම් පින්නතුනි, අපි ධර්මයේ දැනගත්තොත් අපි උදේ හවස කරන පින්කම් අපේ මේ ආත්ම භාවය අමර තාත්තර විතරක් නෙවෙයි, සසර කල්ප ගානක පටන් හිටිය අපේ අමල තාත්තරට පින් වැඩෙන දේවල් අපි දිනපතාම කරනවා. මේ එක කාරණයක් විතරයි පින්නතුනි කිව්වේ. බුදුරජාණන් වහන්සේගේ හැම දහම් පදයකින් අපට කරන්නේ අපේ ජීවිතයේ ඉහළම තලයට ඔසවා තබන එක. ඒ විතරක් නෙවෙයි, මේ ජීවිත කාලයේ ඉතාම වටිනා විදියට ජීවත් වෙන්නටත්, අපේ ජීවිතයට උපරිම වටිනාකම ලබා දෙන්නටත්, ඒ වගේම අපි අසුරු කරන අනිත් අයට අපේ ජීවිතෙන් ලබා දෙන්න පුළුවන් උපරිම වාසිය, උපරිම ප්‍රයෝජනෙ ලබා දෙන්න පුළුවන් විදියටත් උන්වහන්සේ අපට මාර්ගය දේශනා කළා. ධර්ම ශ්‍රවණය කරන පින්නතුනි අපේ ජීවිතවල වටිනාකම වැඩි වෙනවා. ඇයි වටිනාකම වැඩි වෙන්නේ? එකහතකින් අපි ධර්මානුකූලව ඉන්නකොට පින්නතුනි අධ්‍යාපනයෙන් තමන් ඉගෙන ගන්න දේවල් වලින් ඉදිරියට යන හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙනවා. රැකිරක්ෂා වලින් දිනු වෙනවා. ඒ විතරක් නෙවෙයි, ආර්ථිකයෙන් දිනු වෙනටත් මේ දැහැමි ජීවිතයේ තමන්ට ਦਿੱත්ත ධම වේදිනී වශයෙන් හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ ගත කරන ජීවිතය නිසා පින්නතුනි අපට මේ ජීවිතයේ වශයෙන්ම තවත් විශාල ආනිසංස රාශියක් අපට ලබා ගන්න පුළුවන්. ඊටාම කුඩා අවදියේ පටන් ඉගෙන ගන්න කෙනෙක් නම් හොඳට ඉගෙන ගන්න ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, විවාහ වෙන කෙනෙක් නම් හොඳට තමන්ගේ වගේ ගුණධම් තියෙන හොඳ කෙනෙක් තමන්ට මුණ ගැහෙනවා. ඒ විතරක් නෙවෙයි, දරුවෙක් ලබන්න බලාපොරොත්තු වෙනවා නම් දරුවා මව කුසේ පිළිසඳ ගත්තට පස්සේ නෙවෙයි වැඩ පටන් ගන්නෙ. දරුවෙක් කුසේ පිළිසඳ ගන්න කලින්ම ඒකට සූදානම් වෙනවා. එතන ඉඳන්ම තමන් සිල්වත්ව ගත කරමින් පරිත්‍යාගශීලී දේවල් කරමින් ඒ අය කටයුතු කරනවා. දරුව කුසේ පිළිසඳ ගත්තට පස්සේ මෛත්‍රී භාවනා කරනවා, සිල්වත් වෙනවා. තමන් කොයි වගේ ලක්ෂණවලින් යුක්ත දරුවෙක්ද මේ ලෝකෙට බිහි වෙන්න කරන්න බලාපොරොත්තු වෙන්නේ, අන්න ඒ ගතිගුණ දරුවා තමන්ගේ කුසේ ඉන්න කාලේ තමන්ගේ හිතින් ලෝකෙට කරනවා. දරුවා කුසේ පිළිසින ඉන්න කාලේ අම්මා මෛත්‍රී භාවනා වඩනවා නම්, පන්සිල් සමාදන් වෙනවා නම්, බෝධි පූජා තියනවා නම්, ඒ අම්මගේ අම්මට තාත්තට හොඳ සලකනවා නම් කුසේ ඉන්න දරුවට දැනෙනවා මේක. ඒ විදිහේ චරිත ලක්ෂණයක් දරුවෙක් තමයි තමන් මෙලොවට බිහි කරන්නේ. ඒ විතරක් නෙවෙයි, දරුවා ටිකෙන් ටික පෝෂණය කිරීමෙන් ඕනම අවස්ථාවක ඒ දරුවාගේ ජීවිතයේ සාර්ථකත්වයේ ඉලක්ක කරගෙන තමන්ගේ කටයුතු සංවිධානය කරගන්නවා. ඉතින් පින්නතුනි, බොහෝ විට අපි ධර්ම ශ්‍රවණය කරලා අපේ මේ දහමෙන් ලබා ගන්න පුළුවන් මේ වාසි ටික ලබා ගන්නවද කියන එක අපට බොහෝ වෙලෙ පින්නතුනි සැකසිතයි සමාජයේ දිහා බලන විට. ඇතැම් විට අපි උපතින් බෞද්ධ උනත් අපි මේ දහම් පණිවිඩයෙන් ප්‍රයෝජන ගන්නවද කියලා පින්නතුනි අපට දෙවරක් හිතන්න වෙනවා. අද ලෝකයේ වර්තමානයේ බොහෝ විට බුදු දහමෙන් ප්‍රයෝජන ගන්නේ උපතින් බෞද්ධයන් නෙවෙයි. උපතින් අබෞද්ධයයි. ඒ විතරක් නෙමෙයි බුද්ධ ශාසනය දියුණු කරන්න වැඩිපුරම පරිත්‍යාගයන් කරන්නෙත් උපතින් බෞද්ධයන් නෙවෙයි උපතින් අබෞද්ධයයි. ඒකට හොඳට මතක තියාගන්න. ඇයි එහෙම අය කටයුතු කරන්නේ? ඒ අය දන්නව මේකේ ආනිසංසය. ඒ ආනිසංසය මරණයෙන් පස්සේ ජීවිතය ලැබෙන දේ නෙවෙයි. මේ ජීවිත කාලය තුලදී මේක කරනකොට තමන්ට ලැබෙන ආනිසංස ටික තමන් දකිනවා. අන්නේ ආනිසංස දැක දැක ඒ අය මේ ගමනේ ඉදිරියට යනවා. පින්නතුනි අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදුදහමේ නැ ඉතාම සරල මාතෘකාවක්. සරල මාතෘකාවෙන් පටන් ගන්න හැබැයි ටිකක් දුර යනවා පිටකින් දිගේ. ඔබ දක්ෂ වෙන්නට ඕන මාත් එක කොච්චර දුර ඔබට යන්න පුළුවන්ද කියලා බලන්න. හැබැයි ඉතින් අවදියෙන් ඉන්න ඕනේ, නිදාගත්තොත් නම් බැරි වෙනවා. ඈ ඔබ ඔබේ දක්ෂතාවයේ බලන්නට හොඳම අවස්ථාව මේක. ඔබ ඇතැම් විට හුඟක් ඉගෙන කියාගෙන ඇති, උපාධි අරන් ඇති, හුඟක් ඉහළ මට්ටමේ යාළුවෝ ඇති, දරුවෝ හුඟක් ඉහළ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නවා ඇති, හොඳ ඉහළ රැකියාවක කලාව වෙන්න පුළුවන්. ඒ සියල්ලත්මත් එක්ක ඔබ බලන්න ඔබ බුදුදහම තුළ ඔබ කොච්චර දුරක් ඉදිරියට ගිහිලා තියෙද කියලා. ඊටාම සරල කාරණාවෙන් නම් අපි පටන් ගන්නෙ. බුදුරජාණන් වහන්සේගේ දහම කියලා කියන්නේ පින්නතුනි හරියට මහා සාගරය වගේ. සාගරයේ ටිකෙන් ටික තමයි ගැඹුරට යන්නේ. එකපාර ලොකු ගැඹුරු දියකට යන්නේ නැහැ. වෙරළේ පටන් ඕනම කෙනෙකුට යම් කිසි දුරක් මේ සාගරය තුළ ඉදිරියට යන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන්නේ ඒ වගේ දෙයක්. ඊටාම සරල මට්ටමේ ඉඳන් අපට යම් යම් කරුණු ජීවිතයට එදින්දා පුහුණු කරන්න පුළුවන්. තියෙන ප්‍රයෝජනේ තමයි වෙනතුනේ ඒව පුරුදු කරන ප්‍රමාණයට අපට මේ ජීවිත කාලේ මානසික දැක ගන්නටත් පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ කාලයක් තරා තැනැත්තේ බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා උන්වහන්සේට දෝෂ ආරෝපණයක් කළා. මොකද දෝෂ ආරෝපණය? බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ තියෙනවා, ඉගෙන ගන්නා ඉන්නවා, ගොවිතැන් කරනා ඉන්නවා, නොයෙක් රැකියාවල් කරනා ඉන්නවා. ඒ කරන ඇයට මේ ජීවිත කාලේ ඉක්මනින්ම ප්‍රයෝජන ලබන්න පුළුවන්. ප්‍රතිඵල පේනවා. නමුත් ඔබ වහන්සේ මේ ධහමක් දේශනා කරනවා ඒකේ ප්‍රතිඵල ලැබෙන හුඟක් කල් ගිහිල්ලා කියලා. බුදුහාඳුර මොකද දේශනා කළේ? බුදුහාමුදුර දේශනා කරනවා දහම රැකීම තමයි ඉක්මනට ප්‍රතිඵල ලැබෙන දේ කියලා. ඔබට දැමිට කිව්වට ඒක පිළිගන්නටත් පුළුවන් එද දන්නේ. බලන්න ඔබ එක උපාධි සහතිකයක් ලබා ගන්න, ඔබේ පළවෙනි උපාධිය ගන්න ඔබ කොච්චර කාලයක් කැප කළාද? අවුරුදු ඇතැමිට 15ක් 18ක් 20ක් ඔබ ජීවිතේ කැප කළා. ඒ එක උපාධි සහතිකෙන් මම උපාධිධාරියෙක් කියන කීර්තිය ලබා ගන්න, ඒ අධ්‍යාපන සුදුසුකම, වෘත්තීය සුදුසුකම ලබා ගන්න විතරක් ඔබ අවුරුදු 15ක් 20ක් විතර කාලයක් ගත කළා. මේක සරල දෙයක් විතරයි. ඔබ අඩු ගානේ කුඹුරක් හෙටුවත් ඒකේ ප්‍රයෝජන ගන්න මාස 3ක් 4ක් යනවා ගොයන් ටික කුඹුරට දාලා අස්සන නෙලා ගන්නකම්. නමුත් ධර්මයේ කියන්නේ පිනුතුනි ඊටත් වඩා ඉක්මනින් මේක සම්දිත්තිකයි අකාලිකයි කියලා කියන්නේ. ඔබ පංචශීල රකින්නවා නම්, මෛත්‍රී භාන වඩනවා නම්, ඔබ නිරන්තරයෙන්ම යහපත් චරිතයෙන් යුක්ත වෙන්නවා නම් ඒ කරන දේවල් වල විපාක දිනෙන් දින දිනපතාම ඔබට දැක ගන්න පුළුවන්. ඒක සරල උදාහරණයක් කියන්නම්. අපි එදිනෙදා රකින්න පංචශීලය. පංචශීලයෙන් පහක් නෙවෙයි පින්නතුනි. අඩුම ගානේ සීලපද දෙකක් ආරක්ෂා කරන්න ඔබ. ඔබ කිසිසේත්ම බොරු කියන්නේ නැති කෙනෙක් කියලා. ඒ වගේම ඔබ ජීවිතේ කවදාකවත් කාමේ වර්ධව හැසිරෙන්නේ නැති කෙනෙක් කියන එක ඔබට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් නම්, ඔබ අවංක වේදක රකින්නවා නම්, බොරු කියන්නේ කාමේ වර්ධව හැසිරෙන්නේ නැහැ කියන මේ කාරණා දෙකවත් අඩුම ගානේ ඔබට දිවිහිමිය රකින්න පුළුවන් නම්, ඒ වගේම ඔබ ඇසුරු කරන අනිත්‍යයත් ඔබ මේක රකින්නවා කියලා දන්නවා නම් අවංකව, ඔබ ගැන සමාජයේ කොයිතරම් ගෞරවයක් හේවිද? ඔබ බොරු කියන්නේ ඔබ වැරදි කාම සේවනිය දෙන්නේ නැහැ කියලා. ඔබේ ගෙදර ඕන වෙලාවක ඒ කෙනාගේ යතුරු ටික සල්ලි ටික තියලා යන සූදානම්. ඒතනත්තාගේ දරුව ටික නෝන මහත්තයා දුවලා මහත්තේ ලෝන ඉලාකේ ගෙදර නවත්තලා යන්න පුළුවන් බයක් නැහැ. පින්නතුනි මේ සිල්පද දෙකක් ගැන විතරයි අපි කිව්වේ. මේ සිල්පද දෙක හරියට රකින්නවා නම් ඒක නෙවෙයි තමා මොන වරද කරත් තමා බොරු කියන්නේ නැති බව දන්නවා නම් අනිත් අය. ඒ කියන්නේ සොරකමක් කරා තමන් කියන තමන් ඇති මේක උනා කියලා ඒක සංගවන්නේ. බොරු නොකියන කෙනාට පින්නතුනි යාගේ ළඟ ලොකු ගුණයක් තියෙනවා. බලන්න මේ ගුණධම් දෙකක් රැක්කහම මෙහෙම ගුණයක් නම් විශ්වාසයක් සමාජයේ ඔබ කෙරෙහි ඇති වෙනවා නම් පංචශීලයේම රැක්කොත් ඔබට කොයිතරම් අනිසංසයක් දැක ගන්න පුළුවන්ද? මේ තාම සරල කාරණයක් විතරයි කිව්වේ. පින්නතුනි බුදුදහමේන සියලුම ගුණධම් වල පින්කම් වල පදනම තමයි දාන, සීල, භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රිය. අපි බොහෝ විට අහලා තියෙන මේක නේද? ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කියලා ත්‍රි මෙරිටෝරියස් ඩීඩ්ස් කියලා අපි නිතරම අහලා තියෙනවානේ. දාන, සීල, භාවනා කියන. අපි හිතන්නේ මේක හුඟා සරල දෙයක්, මේක සහැළු දෙයක් කියලා තමයි අපට හිතෙන්නේ. නමුත් පින්නතුනි සම්පූර්ණ සමාජ ජීවිතයක්, ආගමික ජීවිතයක්, ආධ්‍යාත්මික ජීවිතයක්, සසරින් නික්මීමත් සියල්ලක්ම පවතින්නේ මේ තුන මත. මේක ඊටාම සරල දෙයින් ඉඳන් ඊටාම ගැඹුරුම දේ කරා යන්නට පුළුවන්. මොකක්ද ඊටාම සරලම දේ? ඊටාම සරලම දේ තමයි පින්නතුනි දානි අපි කොහොමද කරන්නේ? කොහොමද දන් දෙන්නේ? දන් දෙන්න කිව්ව ගමන් අපට මතක් වෙන්නේ ලොකු පෙට්ටියක් ඔළුවේ තියාගෙන පන්සලට දාන ගෙනියන එක තමයි සාමාන්‍යයෙන් අපට මතක් වෙන්නේ නේ. ශ්‍රී ලංකාවේදී දානි දීපු විදියට ඈ ලොකු වර බටකොළ පෙට්ටියක දානයක් ඔළුවේ තියාගෙන යන එක තමයි අපට බොහෝ විට මතක් වෙන්නේ නේ. ඒකත් දානිය තමයි. නමුත් පින්නතුනේ ඒකේ ආරම්භක පියවර තමයි අපේ කෑම කාලා ඒ කෑම කන භාජනය පිඟාන අපි හොදනකොට ඒකේ වතුර ටික අපි හොදන භාජනයට දානකොට අපට හිතන්න පුළුවන් නම් මේ ඉඳුල් භාජනයේ තියෙන මේ ඉඳුල් ටික ගිහිල්ලා කොහේ හරි සතේ අනුභව කරලා කුසගින්න නිවා ගනීවා කියන ප්‍රාර්ථනාවෙන් ඒක දානවා නම් ඒකත් දානමේ පිංකම. ඒක අපි කාටවත් කරන්න බෑ වියදම් යනවා කියලා කියන්න බෑ අපට නේද? මේක තමයි ඊටාම සරලම මට්ටම. මෙතනින් පටන් ගන්න දේ පිනොතින අපි ටිකෙන් ටික ගැඹුරට යනවා. ඊට පස්සේ අපේ ගෙදර සතාසි උපාව ඉන්නවා නම් ඇති කරන සුරතල් සතුන් මාළු ටැංකියක් තියෙනවා නම් නැත්තම් බල්ලෙක් බලලෙක් ඉන්නවා නම් ඒ සතන්ට අපි වෙලාවට කෑම ටික දෙනවා. තවත් ටිකක් දුර ගිහිලා අපේ ගෙදර අම්මා තාත්තා ඉන්නවා නම් අම්මා තාත්තට අපි අත් දෙකෙන්ම දානය දෙනවා, කෑම ටික සූදානම් කරලා දෙනවා. ඒ වගේම මියගේ ඥාතිවරු ඉන්නවා නම් එයාට අපි කලින් කලපින් කලපින් අනුමෝදන් කරනවා. දැන් වනේ ටිකෙන් ටික අපි ඉදිරියට යනවා. මෙහෙම යනකොට සිල්වත් භවෙත් අපි කිව්ව විදිහට අඩුම ගන්නේ සිල්පද දෙකක් අපි ආරක්ෂා කරනවා. ඒ දෙකත් බැරි නම් අඩු ගන්නේ බොරු කියන්නේ නැහැ කියන එකම සිල්පදේ ආරක්ෂා කරනවා. අනිත් සිල්පද වලටත් වඩා අපි නොතිනි ප්‍රබලම කාරණයක් තමයි මේ බොරු කීම කියන එක. බෝසත්වරු බෝසත්ත්ව කාලේ දිවි හිමියෙන් ආරක්ෂා කරන සිල්පදේ තමයි බොරු කීමේ වැලකීම කියන එක. ඒක අනිත් ඒවටත් වඩා ප්‍රබල එකක් ඒක. අන්න එතනින් තමයි අපි ආරම්භ කරන්නට වෙන්නේ. එක සිල්පදයේ මුලින් ආරක්ෂා කරන්න. ටිකෙන් ටික තමයි වැඩි කරගන්න. වැඩි කරන පමණට ඒ ආනිසංශ තමන්ට මේ ජීවිත කාලයේම සියලු මාංශවලට යනවා. ඊළඟට භාවනාව. භාවනාවක් වශයෙන් පින්නතුන් අඳුම ගානේ දවසට විනාඩි දෙකක්වත් එක ඉරියව්වක වාඩි වෙලා තමන් හුස්ම ගන්නකොට හුස්ම ගන්නවා කියන හැඟීමත්, හුස්ම පිට කරනකොට පිට කරනවා කියන හැඟීමත් ඇතුව එක සුළු මොහොතක් කාලය ගත කරන්න. අතීතයේ දේවල් කල්පනා නොකර අනාගතයේ සිදුවෙන දේවල් කල්පනා නොකර මේ වර්තමාන මොහොතේ පොඩ්ඩක් හිත තියාගෙන ඉන්න. විනාඩි දෙකක් ඉන්න. හුස්ම ගන්නකොට හුස්ම ගන්නවා, හුස්ම පිට කරනකොට හුස්ම පිට කරනවා කියලා ඉන්න. දැන් මේ ටික පුළුවන් නේ අපට නේද? හැම දිනටම කරන්නේ. ඒ ඉස්සන. ඔව් කෑම කනකොට, කෑම කාලි වලේ වාජනේ සෝදනකොට ඒ දේ කරන්නට, බොරු කීමෙන් වැළකීලිනට දවසට විනාඩි දෙකක් මේ වගේ සමන්හි හිත එකඟ කරලා වර්තමාන අරමුණේ වර්තමානයේ තුල ඉන්න. දැන් ඔන්න තවත් ටිකක් තමන් බණ දහන් අහනකොට, කල්යාණ මිත්‍රව හමු වෙනකොට තවත් ටික ටික තමන් ඉදිරියට යනවා මේ ගමනේ. දානෙ මෙතනින් නවතින්නේ නැහැ ඔහුට. ඊළඟට කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණේ ලැබෙනකොට ඔහුට මොකද වෙන්නේ? ඔහු දන්නවා දානිය අනිත්‍යයට දන් දෙනකොට තවත් මේ ඥානසංශය වැඩි කියලා. විශේෂයෙන් සමාජගත ජීවිතයේදී ධර්මයේ සඳහන් වෙනවා කතං මිත්තානි gantati කියලා. කොහොමද මිතුරන් ජයග්‍රහණය කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් වරක් කෙනේ ප්‍රශ්නයක් අහනවා. How to win your friends කියලා. කොහොමද මිතුරන් ජයග්‍රහණය කරන්නේ කියලා. බුදුහාඳුර මහත්මිය බිම අමාරු නම් පොටු ඉන්නේ කමක් නැහැ. පාසු දැනගෙන ඉන්නේ, රිලැක්ස් වෙගෙන ඉන්න. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කොහොමද මිතුරන් ජයග්‍රහණය කරන්නේ? මිතුරන්ගේ හිත දිනාගන්නේ කොහොමද කියලා. බුදුහාඳුර මොකක්ද දේශනා කළේ? දදන් මිත්තානි gantati කියලා. දන් දෙන තැනැත්තයි මිතුරන් ජයග්‍රහණය කරන්න කියලා. අපි සමාජගත ජීවිතයේ ඉන්නකොට යහළු මිත්‍රාදෙන් එක්ක, ඥාතින් එක්ක අපේ ගැන අනිත් අය හොඳ සැලකිල්ලෙන් ඉන්නේ. මොකද සැලකිල්ල? කොච්චර මෙයා ලෝභ කෙනෙක්ද කියලා. හා කොච්චර මෙයා දන් දෙන කෙනෙක්ද කියලා හොඳට සැලකිල්ලෙන් ඉන්නේ කියන්නේ නැහැ. අපි කරන කියන දේවල් වලින් හොඳට බලනවා. මේක ජයගන්න කෙච්චර ලේසි නැහැ. කාලයක් යනවා මේක. හැබැයි මේ දන් දීමේදී පින්නතුනි අපි තේරුම් ගන්නට ඕන කල්යාණ මිත්‍රත්වයෙන් ධර්ම ශ්‍රවණය කරනකොට අපි දන් දෙන්නේ මොකද්ද කියලා. කෙනෙකුගේ ජීවිතයට හානි කර දේවල් දන් දෙනවා නම් ඒක ගැලපෙන්නේ නැහැ. දැන් සමහර අය මිතුරන් දිනා ගන්න කියලා ශරීරයට හිතකර දේවලුත් දන් දෙන වෙලාවල් තියෙනව නේද? අපි ඒව කරන්නේ ඒව දිල මිතුරන් ජයග්‍රහණය කරාට වැඩන්නේ ඒක බුදුදහම යගේ කරන්නේ. අපි ඒ දෙන දෙයින් පින්නතුනි අනිත් අයගේ ශරීර සෞඛ්‍යයට හානියක් නොවන, සසර ගමනට හානියක් නොවන, බුද්ධියට හානියක් නොවන දෙයක් වන අපි අනිත් කෙනාට දෙන්න. මෙන්න මේ විදිහට ටිකෙන් ටික අනිත් අයට තමන්ට තියෙන දෙයින් පරිත්‍යාග කරනවා. මුලින් පිට කෙනෙකුට අමාරු නම් තමන්ගේ ඥාතින දෙයක් දෙනවා. තමන්ගේ දුප්පත් ඥාතින් ඉන්නවා නම් දරුවන්ට සලකනවා ටිකක්. එහෙම ගිහිල්ලා ගිහිල්ලා පිටස්තර දරුවන්ට ටිකක් සලකනවා. මෙහෙම සලකන්න සලකන්න පින්නතුනි මේ ආනිසංසය තමන්ගේ දරුවන්ටත් ලැබෙනවා. ඔබේ දරුවාගේ වයසෙම දරුවෙකුට තවත් වෙන දරුවෙකුට සලකන්න පුළුවන් නම් ඒක ඇතැම් විට වෙනත් පින්කමක් කරාට වඩා ඒක ඉක්මනටම ආනිසංසය ලැබෙන දෙයක් බවට පත් වෙනවා. ඊළඟට සිල්වත් බවක් කියන එක පින්නතුනි ඊළඟට මේ තැනැත්තා අර එක සිල්පදයෙන් පටන් ගන්න කෙනා එතනින් නවතින්නේ නැහැ. ටික ටික වැඩි කරලා පංචශීලය හොඳට ස්ථාවර කරගන්නවා. යා හැකි තාක් දුරට පංචශීලය රකින්න බලනවා. මෙන්න මේ පංචශීලය ආරක්ෂා කිරීමත් සමගම මෙයාට ලොකු ආනිසංසයක් ජීවිතේ පේනවා. ඒත් එකම මේ තැනැත්තා භාවනාවෙනුත් තවත් ටිකක් දුරට ඉදිරියට යනවා. කොහොමද යන්නේ? එයා ටිකෙන් ටික මෛත්‍රී භාවනා කරනවා. මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා, මා මෙන්ම මේ සියලු දෙනාද සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කරන්න කරන්න පිනතුනි මෙයාගේ කුසලිය තවත් වර්ධනය වෙනවා. දැන් අද අපි විශේෂයෙන්ම සාකච්ඡා කරන ත්‍රිපිටකයේහි සූත්‍ර පිටකයේහි කුද්දකනිකායේහි ඉතිඋත්තක පාළියේහි මෙත්තා චේතෝ විමුති සූත්‍රයයි අද අපි සාකච්ඡා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවත් ධර්මයේ සඳහන් වෙනවා. දානමයන් පුණ්‍යකිරියවත්තු, සීලමයන් පුණ්‍යකිරියවත්තු, භාවනාමයන් පුණ්‍යකිරියවත්තු කියලා. දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවක් ධර්මයේ දේශනා කරනවා. මෙන්න මේ දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා අතරේ පින්නතුනි බුදුහාඳුරු දේශනා කරනවා මෛත්‍රී චේතෝ විමුක්තිය. මෛත්‍රී වැඩීම අනිත් සියලුම පින්කම් වලට වඩා ආනිසංසදායි කියලා. කෙනෙක් නිතරම මෛත්‍රිය වඩනවා නම් අඩුම ගානේ දවසට 5ක් හරි විනාඩි 5ක් හරි අඛණ්ඩව සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා නම් අනිත් සාමාන්‍ය ලෞකික කුසල් වලට වඩා මේක ඊටාම ප්‍රබල කුසලයක් බවට පත් වෙනවා. බුදුහාමර දේශනා කරනවා අනිත් සියලුම පින්කම් එක ගොඩක තිබ්බත් මේ මෛත්‍රිය වැඩීමේහි 16න් පංගුවක් තරම්වත් වටින්නේ නැහැ කියලා. එකෙන් අනිත් පින්කම් කරන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. දැන් සමහර අය එහෙනම් අපි අනිත් ඒව කරන්න ඕනේ නැහැ කියලා ටිකක් ලෝභය අපි මෛත්‍රී භානා කරනවා කියලා එහෙම කරන්න ඇත් ඉන්නවා. කොහොම හරි සිංහල යන බලන්න පොතනින් හරි ලෝභකමට සාධාරණයක් ඉෂ්ට කරගන්නවා. ධර්මයේ තියෙන කැලක් අල්ලන් බොහෝ අය පින්නතුනේ ධර්මයේ උපයෝගී කරගන්නේ තමන්ගේ පුද්ගලික දෘෂ්ටි ඉස්මතු කරගන්න. එහෙම වුණොත් මොකද වෙන්නේ? හරියට සර්පයාගේ වැරදි පැත්තෙන් අල්ලගත්තා වගේ වෙනවා. මොකද මේ ආධ්‍යාත්මික ගමන පින්නතුනේ එහෙම නිකන් යන්න පුළුවන් ගමනක් නෙවෙයි. මේක කරණීමේත සූත්‍රයේ තියෙන සක්කෝ උජෝච සූජෝච කියන මෙන්න මේ ඍජු ප්‍රතිපදාවත් එක්ක ඉදිරියට යන ඕන එකක්. එහෙම නැතුව ගියොත් තමන් ධර්මයේ නාමයෙන් හිටියට තමන් වෙන පැත්තකට යන්නේ. තමන්ට ධර්මයේ නියමානිසංස ලැබෙන්නේ නැහැ. ඒ සඳහා අපි ඉතාම බුද්ධිමත් වෙන්නට ඕන. අඛණ්ඩව කල්යාණ මිත්‍ර ආශ්‍රය අපි ලබන්න ඕන මෙන්න මේකට. දැන් මෙහෙම ඉන්නකොට මේ තැනැත්තා ටිකෙන් ටික තවත් කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් දැන් මෙයා පරිත්‍යාගශීලී වෙනකොට සිල්වත් වෙනකොට මෛත්‍රිය සාගත වෙනකොට මෙයාට මොකද වෙන්නේ? මෙයාට මේ ජීවිත කාලයේම හොඳ ආනිසංසයක් ලැබෙනවා. මොකද ආනිසංසය? ඒ ආනිසංසය තමයි ධර්මයේ දන්න හොඳ කල්යාණ මිත්‍රයන් තමන්ට මුණ ගැහෙනවා. ඒ කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙන්නේ මෙන්න මේ ගතිගුණත් එක්ක. සිල්වත් බව, පරිත්‍යාගශීලීත්වය, මෛත්‍රිය සාගත බව කියන මෙන්න මේ ගතිගුණ එන්නන තමන්ගේ තුල දිනු වෙනකොට තමන්ට ඒ වගේම ගතිගුණ තියෙන අය හම් වෙනවා. ඇතැම් විට තමන්ට පේන අය විතරක් නෙවෙයි. දැන් තියෙන නවීන තාක්ෂණයත් එක්ක ඉතාම දුරබැහැරින් අය තමන්ට මුණ ගැහෙනවා. ඉස්සර නම් අපි කිව්වා අර ලියොන් ලියලා මිතුරන් ඇති කරගන්නවා කියලා, ඒ වගේනේ. දැන් ඉතින් ඊට වඩා ඉක්මනට තාක්ෂණය තියෙනවා. තමන්ට දුර ඉන්න හොඳ මිතුරන් ඇසුරු කරන් ලැබෙනවා. ඒ මිතුරන් ඔස්සේ හොඳ ධර්ම දේශන අහන්න ලැබෙනවා තමන්ට. එතකොට යම් කිසි කෙනෙකුට ජීවිතයේ තියෙන වටිනාම දේ මොකද්ද? කෙනෙකුට ජීවිතේ ලැබෙන වටිනාම දේ මොකද්ද? නිරෝගීකමත් හොඳ දෙයක්. ඊටත් වඩා වටිනා දෙයක් තවත් ලැබෙනවා ජීවිතේ. ඒ තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. හොඳ ධර්ම කරුණු, හොඳ ගුණධම් කියා දෙන්න හොඳ මිතුරන්. ඒ වගේම කෙනෙකුට ජීවිතේ ලැබෙන ලොකුම අභාග්‍ය මොකද්ද? නොලැබීම මොකද්ද? ඒ වෙනි කල්යාණ මිත්‍රයන් තමන්ට නොමැති වීම. ඒ නිසා මෙතෙන්ට ළඟා වෙන්න නම් මෙන්න මේ තුනෙන් තමන් උපරිම වශයෙන් ඉදිරියට යන්නට ඕන. පරිත්‍යාගශීලී වෙන්න ඕන, සිල්වත් වෙන්නට ඕන, පංචශීල රකින්නට ඕන, නිතර මෛත්‍රිය සාගත වෙන්න ඕන. වෙන්න වෙන්න පින්නතුනි තමන් මෛත්‍රිය දිනු වෙනකොට තමන් කරන දෙයින් වැඩිම පිළිසකට යහපත වෙන දෙයක් තමන් දිනපතාම කරනවා. රැකියාවක් කරන කෙනෙක් නම් ඒ රැකියා ආයතනයේදී ඒ කරන දවසේදී වැඩිපුරම පිළිසකට යහපත වෙන දෙයක් තමන් කරනවා. සමහර වෛද්‍යවරු අපි දන්නවා ඇතැම් විට උදේට බුදුන් ඇඳලා ගිහිල්ලා ඇතැම් විට පිරිත් කියමින් ඇතැම් විට මෛත්‍රී භානාව සිටින් වඩමින් ලෙඩ උණ්ඩ ප්‍රතිකාර කරන අය ඉන්නවා. සමහර වෛද්‍යවරු ඇතැම් විට පිරිත් කියමින් සර්ජරි කරපු අවස්ථා ගැන අපි අතීතය අහලා තියෙනවා. සමහර අවුරුදු 85 90 වෙනකන් සර්ජරි කරපු අය ගැනත් විශේෂ අවස්ථාල අහලා තියෙනවා. ලංකාවේ හිටිය ડોක්ටර් ඇන්තනි වගේ අය. පින්නතුනි මෙන්න මේ ලක්ෂණය තමන්ගේ හැම දෙයකටම විහිදිලා යනවා. කුමන රැකියාව තමන් කළත් ඒ කරන හැම රැකියාවකදීම තමන්ගේ සේවයෙන් උපරිම යහපතක් ලෝක වෙනුවෙන් කරනවා. ඇයි එහෙම කරන්න හේතුව? එයා දැන් ධර්මඥානය තුලින් දන්නවා එයාගේ ගෙදර ඉන්න සාමි පුරුෂයා, බහරයාව, දරුවන් විතරක් නෙවෙයි මේ ලෝකෙම ඉන්නේ තමන්ගේ අතීත ආත්ම භවවල අම්මල තාත්තල කියන කියා දන්නවා. ඒත් එක ටිකෙන් ටික යා ලෝකේ අනිත්‍යය ගැන සානුකම්පිතව බලන්න හුරු වෙනවා. ඒ විතරක් නෙවෙයි තවත් ධර්මය අහනකොට මෙයාගේ ළඟ තියෙන සක්කාය දිට්ඨිය ටිකෙන් ටික දිය වෙලා යනවා. මහා ලොකු පෞරුෂයා ගොඩනගාගෙන මේ මගේ, මට, මගේ ආත්මය කියලා මේන දැඩි ගතියත් ටිකෙන් ටික ඔහුගෙන් දිය වෙලා යනවා. හරියට වතුරට දැම්ම ලුණු කැටයක් වගේ. ඒක වෙන්නේ කොහොමද? ඒ වෙන්නේ කල්යාණ මිත්‍රයන් එන්න එන්නම තමන්ට සමීප වෙනවා. එක පැත්තකින් තමන් මේ දාන සීල භාවනා කියන පින්කම් කරනවා. ඒ පින්කමල අනිසංස මේ ජීවිත කාලයම ලැබෙනවා. ලැබෙනකොට ඉගෙන ගන්න කෙනෙක් නම් ඒ අධ්‍යාපනයේ සාර්ථක වෙනවා. දරුවන්ගේ කටයුතු සාර්ථක වෙනවා. දරුවෝ නිරෝගී වෙනවා. දරුවන්ගේ තියෙන අකීකරුකම් නැති වෙනවා. ලොකු අපල තියෙනවා නම් මාරක බාධක රෝග ඇති වෙන්න ඒව හුඟක් වැළකී යනවා මේ පින්කම් කරනකොට. ඒත් එක්කම අර සාමාන්‍ය දාණයෙන් පටන් ගත්තු කෙනා, අර කුඩා සතෙකුට බත් කැටියක් දාලා පටන් ගත්තු කෙනා, ටිකෙන් ටික අම්මට තාත්තට සලකලා, අසල් වැසියන්ට උදව් කරලා, එතනින් නවතින්නේ නැහැ එයා, ආමිස දාණයෙන් නැවතෙන්නේ නැහැ එයා, ඊට පස්සේ අබේ දානයක් දෙනවා. ජීවිතයට කැපවලින මරණයට කැපවලින සත්තු තමන් බේරගන්න පුළුවන් සත්තු බේරනවා. එතනිනුත් නවතින්නේ නැහැ මේ තැනැත්තා, තවත් ටිකක් ඉදිරියට යනවා. කොහෙටද යන්නේ? සම්බදානං ධම්මදානං ජිනාති කියපු විදියට දානයන් අතුරින් ඉහළම දානය වන ධර්ම දානයක් මෙයා දෙනවා. කොහොමද ධර්ම දානය දෙන්නේ? හොඳ ධර්ම කරුණු ධර්ම දේශනා පොත්පත් අනිත් අයට අහන්න කියවන්න සලස්සනවා. බලන් දැන් ටිකෙන් ටික මේ තැනත්තා දානෙන් ඉදිරියට යන්නේදී ඒ විතරක් නෙමෙයි මේ ධර්මඥානයත් එක්ක ආරම්භ මුලින් එක සිල්පදයකින් රැක කෙනා පංචශීලය රකිනවා. ඊට පස්සේ පොහෙට අටසිල් සමාදන් වෙනවා. පොහෙට පන්සලට යන්න බැරි වුණත් නිවස ඉඳගෙනම හරි මේ සිල්පද ටික තමන් ආරක්ෂා කරනවා. ඇයි ඒකට හේතුව? අපි සිල්පද ආරක්ෂා කරනකොට අපි හිතන්නේ අපි සිල්පද රකින්නයි කියලානේ. ඇත්තටම මොකද වෙන්නේ? ඒ සීලය විසින් අපිව ආරක්ෂා කරනවා. ඒ වැරදි දේවල් වලින් අපි වැළකෙනකොට ඒ වැළකීම නිසා අපට ලොකු රැකවරණයක් ලැබෙනවා. අපිට ලොකු ආරක්ෂාවක් ඒක. අන්නේ ආරක්ෂාව උදෙසා හැකිතාක් දුරට මේ සිල්පද වලින් තමන්ට ලොකු ගාඩ් එකක් දාගන්නවා. බාධා ඇති වෙන දෙන්නේ නැහැ. මොකද බුදුරජාන් වහන්සේ අප කෙරේ ඉතාම කරුණාවෙන් මේක දේශනා කරපු විදිය අපට තේරුම් යනවා. තේරුම් යන්නේ යන තමන් තව දුරටත් ඉදිරියට යනවා. ඒ විතරක් නෙමේ ධර්මඥානෙ ලැබනකොට සීලෙනොත් තවත් ඉදිරියට යනවා. අපි ඒක දෙවෙනි පියවරදී සාකච්ඡා කරනවා. ඒ විතරක් නෙවෙයි මෛත්‍රී භාවනාව පටන් ගන්න මේ කෙනා සාමාන්‍ය මෛත්‍රී භාවනාව පටන් අරන් විනාඩි 2කින් පටන් ගන්න මේ කෙනා එතනින් නවතින්නේ නැහැ. විනාඩි 5, 10, 20, පැය භාගේ, විනාඩි 40 පැය, මෙන්න මේ වගේ කාලයේ ටිකෙන් ටික මෛත්‍රී භාවනාව සඳහා කරන කාලය වැඩි කරනවා. මෛත්‍රී භාවනාව විතරක් නෙවෙයි බුදුගුණ භාවනාව, මරණාසති භාවනාව, අසුභ භාවනාව, තව තව භාවනා ක්‍රම කරා මෙයා ටිකෙන් ටික යනවා. මෙන්න මෙහෙම යනකොට මේ තැනැත්තාට එක්තරා සුරක්ෂිත භාවයක් ලැබෙනවා. මොකද්ද මේ සුරක්ෂිත භාවය? මේ මෛත්‍රී චින්තා වැඩිමත් එක්ක සිල්වත් වෙන කෙනාට ලොකු සුරක්ෂිත භාවයක් ලැබෙනවා. ඒ තමයි එක පැත්තකින් එයා බය සහ වෛරය දුරු කරපු කෙනෙක් වෙනවා. එයාට බයක් නැහැ, අනිත් කෙනාගෙන වෛරයක් නැහැ. මොකක්ද බය? සාමාන්‍ය අනිත් කෙනෙක් ගහයි බණයි කියන දේද? ඒ බය නෙමෙයි පිනතුනි. ඊට වඩා ලොකු බයක් අපිට තියෙනවා. මොකක්ද බය? සංචය. ඔය බය තමයි දුක්ගති බය. මරණයෙන් පස්සේ මිනිස් ලොවට පහළ තැනක ඉපදෙන තින අවස්ථාව මෙන්න මේක මෙයා වළක්වගත්තා. සතර අපායට මෙයා කවදාවත් වැටෙන්නේ නැහැ කියන විශ්වාසයක් මෙයා තුළ තියෙනවා. පංචශීල රැකීමත් එක්ක, මෛත්‍රී වැඩිමත් එක්ක. මෙන්න මේක තමයි කෙනෙකුට මේ ජීවිත කාලේ අර ජීවිත රක්ෂණයට වඩා, ලයිෆ් ඉන්ෂුරන්ස් එකට වඩා, හෙල්ත් ඉන්ෂුරන්ස් එකට වඩා මේක වටිනවා. ග්‍රීන් කාඩ් එකට වඩා, US සිටිසන් එකට වඩා මෙන්න මේ ගැරන්ටිය තමන්ට වටිනවා. තමන්ට දැනට තියෙන සහතික වලින් ඔබට අපායයම වළක්වන්න බෑ. ඔබට අපායයම වළක්වන්න එකම සහතිකේ තමයි බුදුදහමෙන් දෙන මෙන්න මේ ගැරන්ටිය හෝ වරන්ටිය. පින්නතුනි මෙන්න මේකත් එක්ක තමන්ට ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. ඇයි ඒ? තමන් කුමන සංකීර්ණ අවස්ථාවක මිය ගියත් බොහෝ විට අපි හිතන්නේ කෑම්බීම කාලා හොඳට හාන්සි වෙලිනකොට අවුරුදු 80 හරි 90 හරි මේ ඇයි කියලානේ. එහෙම තමයි අපට හිතෙන්නේ නේ. අවුරුදු 80ක් 90ක් ගිහිල්ලා හොඳට කෑම බීම කාලා හාන්සි වෙලා නාල පිරිසිදුවට ඉන්න වෙලාවේ හොඳට හුස්ම ටිකයි කියලා නේ. ඕ එහෙම වෙලා අලුත් තියෙන එහෙම වෙනව නම් හොඳයි. නමුත් පින්නතුනි බොහෝ වෙලට එහෙම වෙන්නේ නැහැ අපට. ඉතාම සංකීර්ණ ඇතැමිට ලෙඩ දුක් වලට පත් වෙලා, ඇතැමිට ඇක්සිඩන්ට් එකකින්, ඇතැමිට එක තැන් වෙලා කාලයක් ඉඳලා තමන්ගේ අපිරිසිදු දේවල් ශරීරයෙන් වැගිරිලා තමන්ටම තමන් එපා වෙලා තමයි බොහෝට මියන්නේ. ඇතැමිට වෙන සතුරෙකුගේ ප්‍රහාරයකින් ජීවිතක්ෂයටපත් වෙන්නත් පුළුවන්. අන්න එවැනි තත්ත්වයකින් මිය ගියත් පින්නතුනි මේ තැනැත්තාට ලොකු රැකවරණයක් තියෙනවා. මං කවදාවත් දුගතිය වැටෙන්නේ නැහැ කියන කාරණේ. එතකොට මෙන්න මෙතෙක් අපි කතා කරේ පින්නතුනි බුදුදහමේ මෙන්න මේ ලෞකික සම්මාදිටිය හදන කාරණා ටිකක් අපි මේ සාකච්ඡා කළේ. මේ තත්ත්වයේ තුළදී අපේ ලක්ෂණය තමයි අපි ඇහැට රූපයක් දකිනකොට, කනට ශබ්දයක් අහනකොට, නාසයට ගඳ සුවඳක් විඳිනකොට, මේ අත්දැකීම ලැබෙනකොට අපට හිතෙන්නේ මේ ඇහැට දකින රූපයේ කලිනුත් තිබ්බා තමන් ඒ රූපය දැක්කට පස්සෙත් එතරම් ඉතුරු වෙනවයි කියලා. මේක තමයි මේ දැනට මෙතෙක් කතා කර දේවල් වල ලක්ෂණය. මේක වැරදිම නෑ. නමුත් මේක නිවැරදිමත් නෑ. ලෞකික සම්මාදිටිය තුළ මේක හරි. මේ දෘෂ්ටි නැකන් අපට සුගතිගාම වෙන්නත් පුළුවන් ගැටලුවක් නෑ. අපේ සසර මෙතෙක් දුර ආවෙත් එහෙමමයි. අපි යමක් හිතර හිතන කොට කලින් දැකපු දෙයක් ඒ දේ හිතනකොටම අපට හිතෙන්නේ බාහිර දෙයක් තියෙයි කියලා. දැන් ගෙදර සිහි කරනකොටම ගෙදර තියෙනවා. දරුවා සිහි කරනකොටම දරුවා දැන් කෑම කාලා ඇති කියලා හිතෙනවා. වාහනේ ගැන මතක් වෙනකොට මං වාහනේ දැන් අතන පාක් කළා වාහනේ ඇති කියලා හිතෙනවා. ඈමිය ගිහි පාම මතක් වෙනකොට මම ජීවත් ඉන්න කාලේ කරපු ටික මතක් වෙනවා. අම්ම දැන් ඉන්න තත්ත්වෙ නෙමෙයි මතක් වෙන්නේ. අම්ම ජීවත් ඉන්න කාලේ කරපු ටික මතක් වෙන්නේ. මෙතන ලක්ෂණය තමයි නිතරම අපි මේ අතීත අත්දැකීමක ඉන්නේ. අපිට හිතෙන්නේ නැහැ ඇත්තෙම අපි මේ අතීත අත්දැකීමක ඉන්නේ කියලා. එක සරල උදාහරණයක් කියනවා මේ පිනතුන්ට. දැන් ඔබ ගෙදර නිතර පාවිච්චි කරන සීතකරණය බලන්න. ඔබ සීතකරණය මතක් කරගන්න දැන් බලන්න. දැන් මේ ගෙදර ඇයට හොඳම උදාහරණය දැන් මතක් කරගන්න සීතකරණය ගෙදර තියෙන එක. මතක් කරනකොට ඔබට මතක් වෙන්නේ ලයිට් පත් වෙන ෆ්‍රිජ් එකක්ද ලයිට් ඕෆ් කරපු ෆ්‍රිජ් එකක්ද? දැන් මතක් කරනකොට මතක් වෙන ඔබට ලයිට් පත් වෙන ෆ්‍රිජ් එකක් නේ. ලයිට් පත් වෙන එක එක තට්ටුවල ඔබ දාපු දේවල් ඒ විදිහටම තැම්පත් කරපු විදිහට තමයි මතක් වෙන්නේ. ඇත්තටම ඔබ එහෙම මතක් කරනකොට මේ වෙලාවේ ලයිට් පත් වෙමින් දෙයක තියෙන්නේ. ලයිට් පත් වෙමින් නෙවෙයි තියෙන්නේ. එහෙනම් කොහමද තියෙන්නේ? ලයිට් ඕෆ් වෙලා තියෙන්නේ. ඔබ දැන් ගෙදරින් ආවනේ මේ පිට ගෙවලෙන් ආපුවයි මෙහාට ආවා. දැන් ඔබ ගෙදර මතක් කරනකොට ඔබට කොහොමද මතක් වෙන්නේ? ඔබට මතක් වෙන්නේ හොඳට එළිය තියෙන එළිය පහළිය තියෙන වෙලාව ගියත් තමයි මතක් වෙන්නේ නේ. නමුත් දැන් ගේ වටේ ටිකෙන් ටික කරවල ඇවිල්ලා නේ. ගෙදර ලයිට් දාලා තියෙන කට්ටිය නේ. පින්නතුනි අපේ ජීවිතේ හැමදාම අපි සිහි කරේ මේ වගේ දේ. අපි සිහි කරන්නේ දැන් තියෙන දේ නෙවෙයි අතීතය අපි දැකපු අහපු දේ තමයි අපි මතක් කරන්නේ. එහෙනම් අපි ඇත්තටම මතක් කරලා තියෙන මොකද්ද? ඒ ඇත්ත දෙයද? ඒ ඇත්ත දෙය නෙවෙයි අපි මතක් කරලා තියෙන අපේ හිතම තමයි අපේ මයින්ඩ් එකම තමයි අපි මේ රීඩ් කරන්නේ. හිතන්න එපා ඔබ ගෙදරින් එන වෙලාවේ දේ විතරයි කියලා. ඔබ මේ බණ කියන හාමුදුරුවෝ දිහා බලනකොටත් ඔබ මේ හාමුදුරුව කෙනෙක් කියලා තේරුම් ගන්නේ කොහොමද? ඇසෙන්ද? ඇසෙන් නෙවෙයි ඔබ හඳුනාගන්නේ, මේ හාඳුරු හඳුනාගන්නේ මනසින්. ඇසෙන් රූපය දැකලා ඒක එතනම නිරුද්ධ වෙලා ඒ නිරුද්ධ වෙච්ච ඇස පිළිබඳව හටගත්තු සංඥා වේදනා දෙක මන ආයතනයෙන් සිහි කළ තමයි අතීත අරමුණක් විදිහට සිහි කරන්නේ. මෙන්න මේක තමයි යථාර්ථය. මෙන්න මේ යථාර්ථය අපට කියලා දෙන බුදුදහමෙන්. ඇයි අපි මේ යථාර්ථය තේරුම් ගන්නට ඕන? මේ යථාර්ථයේ තේරුම් ගත්තොත් තමයි අපි දුකෙන් නිදහස් වෙන්නේ. මේ යථාර්ථයේ තේරුම් ගත්තොත් තමයි ඔබට බැනපු කෙනෙක් පිළිබඳව වෛරය නැති කරගන්නේ. මෙන්න මේක තේරුම් ගත්තොත් තමයි ඔබේ හිතේ තියෙන රාගය දුරු කරගන්නේ. හිතේ තියෙන රාගය, ද්වේෂය දුරු කරගන්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ මෝහය නැති වුණොත්. ඔබේ මියගිය අම්ම ගැන මතක් කරගන්න බලන්න දැන්. මතක් කරනකොට ඔබට මොනවද මතක් වෙන්නේ? පොඩි කාලේ උගන් ඉස්කෝලේ එක්කන් ගිය හැටි, ඇඳුම් ටික හොදලා දීපු හැටි, කෑම බීම දීපු හැටි, කොණ්ඩේ පීරපු හැටි, තමන්ගේ දරුවන්ට අම්මා සලකපු හැටි, මේ ටික තමයි මතක් වෙන්නේ. ඇත්තටම ඔබ ඒක මතක් කරනකොට මේ පියවි ලෝකේ තියෙනවද? ඒක නෑ, සියල්ලක්ම ඉවරලා ගිහිල්ලා. යම්ම දීපු ඇඳුම් ඔබට මතක් වෙනවා ඇතිනේ. ඒ ඇඳුම් ඇත්තටම තියෙද දැන්? ඒ ඇඳුම් ඇතැමිට පොළොවට පස්සල ගිහිල්ලා නේ. ඔබට අම්ම දීපු මොකක් හරි දෙයක් හොඳට මතක තියෙන දෙයක් මතක් වේ සමහරට, සෙල්ලම් බඩුවක් කියනවා. ඒ සෙල්ලම් බඩුව දැන් පොළොවට පස්සල ගිහිල්ලා. එහෙනම් මේක ඔබට මතකෙට මේ කොහෙන්ද එන්නේ? ඒ අතීතයේ නිරුද්ධ වෙච්ච දේ ඔබට හිතේ ඇතැඹිට, එහෙනම් මේක මානසික දිගටම තිබ්බයි කියලා නේ. මනසෙත් මේක එක දිගටම තිබ්බෙත් නැහැ. එහෙනම් ඔබට හිතේ මොලේ කොතන හරි තැම්පත් වෙලා තිබ්බයි කියලා නේ. නමුත් එහෙමත් තැම්පත් වෙලා නැහැ පිනතුනි. මතකයේ දිනු වෙන මොලේ කොටසක් උපකාර වෙනවා. නමුත් ඒ කරුණෝ මේ භෞතිකයේ තුල ගබඩා වෙලත් නැහැ. සිතේ හැකියාවක් තමයි, චිත්ත නියාමයේ ලක්ෂණයක් තමයි ඒ හිතට පුළුවන් ඕනම අතීත දෙයක් සිහිපත් කරන්න. අපි ජීවත් වෙන කාලේ දේවල් මතක් කරගන්න පුළුවන්. හිත දිනු කරවතින් අතීත ආත්ම වල දේවලුත් අපට මතක් කරගන්න පුළුවන්. හැබැයි ඒක මතක් වෙනකොට ඒක ස්ථිරවම කොතන හරි තැම්පත් වෙච්ච දෙයක් එලිකලා නෙවෙයි. අර හේතු ටික ඇති වෙනකොට හේතු වල ප්‍රතිඵලයක් විදියට ඒ මොහොතේ හිත අවදි කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අන්නේ හිත අවදි වීම තමයි බොහෝ විට රාත්‍රියේ නිින්දර ගියාම වෙන්නේ. රාත්‍රියේ නිදා ගන්නකොට ඔබට අතීතයේ මේ ආත්ම භාවයේ සිදු වෙච්ච දේවල් ඔබට මතක් වෙනවා. දැන් ඇතැමිට අම්මා සිහිනෙන් පේන පුළුවන්. අම්මා සිහිනෙන් පේනකොටම මිය ගිහපු කෙනෙක් විදිහට පේන්නේ නැහැ. අම්මා ජීවත් ඉන්න කෙනෙක් විදිහට පේන්නේ. ඔබ දකින සිහින හැම එකමත් එහෙමයි. ඒ සිහිනවල කවුරුවත් මරණයට පත් වෙලා නැහැ. ඇයි ඒකට හේතුව? ඒ දේ ඇසින් දැක්කට පස්සේ අපි හිතන්නේ නැවත සිහි කරනකොට ඒක නෑ ඉන්නවයි කියලා. අන්නේ අවිද්‍යාව නිසා අපට සිහිනේ දිත්‍ය අවිද්‍යාව විස්මතු වෙලා ඒක නා තාම ජීවත් ඉන්න කෙනෙක් වගේ අපට පේන්නේ. ඔබ ඇතැමිට කුඩා කාලේ ශ්‍රී ලංකාවේ හිටිය ගෙදර මැත්තේ තිබිච්ච ගස් එහෙම මතක් කරනකොට ඇතැමිට ඔබට දැන් ඒ ගස් නැති වෙන්න පුළුවන්. හැබැයි ඔක සිහිනෙන් දැක්කොත් මොකද වෙන්නේ? මේ පරණ ගස් ටික එහෙම තිබිච්ච විදිහට ඔබට පේනවා. ගෙදර හරකෙක් එහෙම හිටියනම්, කිරියල දෙනක් එහෙම හිටියනම්, අල්ලපු ගෙදර කවුරු හරි හිතවත් කෙනෙක් හිටියනම්, ගෙදර වැටක් ගහලා තිබුණා නම්, ඒ ඔක්කොම ටික ඔබට රාත්‍රී නිින්දේදී දැන් තියෙන දේවල් වගේ මතක් වෙනවා. ඒ කොහොමද මතක් වෙන්නේ? ඒ මතක් වෙන්නේ ඒක ඒ අතීත අත්දැකීම එතනම නිරුද්ධ වෙලා ගියා, එතනම සීස් වුණා. නමුත් අපි අවිද්‍යාවෙන් ඒක නැති වුණේ නැහැ. ඒ ෆයිල් එක ඩිලීට් වුණේ නැහැ. ඒ ෆයිල් එක ටිකක් තාවකාලිකව ක්ලෝස් කරලා තියෙනවා. ඕන වෙලාවක ඒක ඕපන් කරන්න පුළුවන්. ඒ ඕපන් කිරීම තමයි රාත්‍රියේ කාර්යදී වෙන්නේ. ඒ විතරක් නෙවෙයි, මරණාසන කාලේ ওই ෆයිල් ඔක්කොම ඕපන් වෙනවා. අන්තිම චුති චිත්තේ වෙලාවේදී ওই ටික ඔක්කොම ඕපන් වෙනවා. උදව් කරපු අයයි, පින්කම් කරපු ඒවයි, රුවන්වැලි සෑඩ ගිහිල්ලා පූජා තියපු අයයි, අල්ලපු ගෙදර කෙනෙක් එක්ක කමනාපල හිටියනම් ඒවයි, ඊටමකට නඩු කියාගත්තනම් ඒවයි, ඒ ඔක්කොම ෆයිල් ටික දිගහැරුණු වෙලාව. පින්නතුනි ඒක විතරක් නෙවෙයි. සිනහ වෙන නෙවෙයි අපට අඬන්න වෙන කාරණයකුත් වෙනවා. ඒ මොකද්ද? ඕපන් වෙන්නේ පින්නතුනි මේ ආත්ම භාවයේ ෆයිල් ටික විතරක් නෙවෙයි. කල්ප ගාන කතීතේහි ආත්ම භව සිය ගානකේ එකම ලයින් එකකට තියලා ඔක්කොම ටික ඕපන් වෙනවා. ෆයිල් ටික ඕපන් වෙනවා. ඕපන් වෙලා තීරණය වෙන ඔබගේ ඊළඟ ආත්ම භාවය කොතැනද යන්නේ කියන එක. මෙන්න මෙවැනි අනතුරක් අපේ ජීවිත ඉදිරිපිට තියාගෙන තමයි මේ අපි ඉන්නේ. මේක සරල දෙයක් නෙවෙයි. ඇතැම් විට ඔබ ආත්ම භව 500කට කලින් කරපු අකුසලයක් මේ වෙලාවේ ඔබට විපාක දෙන්න පුළුවන් ජීවිත අවසාන මොහොතේ. ඒක සිහිපත් වෙන වෙලාවේ ඒ විදියටම සජීව ඔබට පෙනිලා. ඔබ ඇතැම් විට මේ ජීවිත කාලෙම කිසිම පින්කමක් නොකර හිටියත් මේ ආත්ම භව 500කට කලින් කරපු කුසල කර්මයක් ඉස්මතු වෙලා ඔබ සුගතිගාමී වෙන්නත් පුළුවන්. මේක තමයි කර්ම සිද්ධාන්තය කියලා කියන්නේ. මේක කවුරුවත් මෞංකාර දෙවියෙක්වත් වෙනත් අදෘශ්‍යමාන කෙනෙක්වත් කරන දෙයක් නෙවෙයි. මේක කම්ම නියාමයේ, චිත්ත නියාමයේ, ධම්ම නියාමයේ ආදී මේ නියාම ධර්ම වල එකතුක සිද්ධාන්තයක් මේක. එතකොට අපිට මුලින් බුදුදහමෙන් කරන්නේ හැකි තාක් දුරට හොඳ දේවල් කරන්න. ජීවිතේ වැඩිපුර ප්‍රමාණයක් එදෙන දා තමට මතක් වෙන හොඳ දේවල්. අම්මට තාත්තට සලකන ඒවා, දරුවන්ට හොඳට කරුණාවෙන් සලකන ඒවා, අසරණයට සලකන ඒවා, වැඩිහිටියන්ට උපස්ථාන කරන ඒවා, ස්වාමින් වහන්සේලට කරන පුද පූජා, මෙන්න මේ වගේම පුළුවන් තරම් ජීවිතේ වැඩිපුර වැඩි කරගන්න. වැඩි වෙනවත් එක්කම මොකද වෙන්නේ? මේවට කියනවා ආචින්න කම්ම කියලා. ජීවිතේ වැඩිපුරම කරන දෙයක් තමයි අන්තිම කාලේ මතක් වෙන්නේ. උදාහරණයක් කියනවා, හරියට ගව ගාලක් අරිනකොට, හරක් ඉන්න කොටුවක් උදේට අරිනකොට, අරිනකොටම ඉස්සෙල්ලම එන්නේ කවුද? ඔහොම අර ඉස්සර ගේට්ටුව ළඟම ඉන්න හරක තමයි එළියට එන්නේ. අන්න ඒ වගේ තමයි තමන්ට ජීවිතේ වැඩිපුරම කරපු මේ ජීවිතේ කරපු දෙයක් තමයි බොහෝ විට අන්තිම මොහොත මතකෙට එන්නේ. ඒ අතරිනුත් සුවිශේෂ පින්කමක්, විශේෂ දානයක් දීපු එකක්, ලොකු පූජාවක් කරපු එකක්, චෛත්‍ය ආජන වහන්සේ කෙනෙකුට කරපු පූජාවක්, මේ වගේ සුවිශේෂ දෙයක් තමන්ට මතක් වෙන්න පුළුවන්. හැබැයි අතර අකුසල කර්මයක් එන්නත් පුළුවන්. මෙන්න මේ කරුණ මත තමයි අපේ සසර ගමන තීරණය වෙන්නේ. එතකොට මෙන්න මේ මට්ටමත් කියලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ தත්ත්වයේ ඉක්මවන්න ඊට පස්සේ අනුශාසනා කළා. මෙන්න මේක සම්පූර්ණයෙන්ම අපි මෙතෙක් කරපු කියපු දේවල් තාම ඇතයි කියලා සිතාගෙන ඉඳීම සම්පූර්ණ අවිද්‍යාව මත යන්නේ. නොදැනීම මත යන්නේ. මොකද නොදැනීම කියලා කියන්නේ මේ අතීතයේ කරපු කියපු දේවල් තාමත් තියෙනවා කියන අවිද්‍යාව. උදාහරණ ඉතාම සරල උදාහරණයක් කිව්වොතින් ඔබ කණ්ණාඩියක් ළඟට ගියා නම් ඒ කණ්ණාඩිය ළඟින් ඔබ නැවත ආවට පස්සෙත් ඔබ හිතනවා නම් ඒ කණ්ණාඩියේ තාම ඔබේ රූපේ තියේ කියලා. අන්න ඒ වගේ අවිද්‍යාවක් තමයි මේ අපේ ජීවිතෙම තියෙන්නේ. අපි කණ්ණාඩිය ළඟදී මුලා වෙන්නේ නැහැ. අපි කණ්ණාඩිය ළඟ දන්නවා කණ්ණාඩිය අපේ රූපේ ඉතුරුනේ නැහැ කියලා. හැබැයි අනිත් තැන්වලදී අපි හිතන් ඉන්නේ දරුවට සලකපු එක, ගේ දොර හදපු එක, අනිත් අය තමන්ට උදව් කරපු එක, අනිත් අය තමන්ට බැනපු ඒවා, ඒ ඔක්කොම තා මේ විදිහටම තිය කියලා ඔබට හිතෙන. ඔබට කියන්න පුළුවන් නෑ මගේ හිත එහෙම නෑ කියලානේ. දැන් ඔබ හොඳට බණ හමින් ඉන්න සන්තෝෂයෙන් නේ. හැබැයි ඔබට ලොකු හතුරුකමක් කරපු කෙනෙක් මේලා ආවොත් මොකද වෙන්නේ? නෑ ඔබට හරි ඔබේ ඉතාම ඔබ ආදරය කරන ඥාතිවරයෙකුට ලොකුම හතුරුකමක් කරපු කෙනෙක් මෙතෙන්ට ආවොත් මොකද වෙන්නේ? ආ වීඩියෝ කැමරාවක් මෝඩ තියාගෙන තිබ්බොත් හොඳට බලන්න පුළුවන් මොකද වෙන්නේ. පින්නතුනි ඒක අපි කිව්වට අමතක කරා කියලා තාම එහෙම වෙලා නැහැ. ඇයියේ ඒ නිරුද්ධ වෙච්ච දේ තාම අපි ඇති දෙයක් හැටියට ගන්නවා. ඒකෙන් කියන්නේ නැහැ බුදුදහමෙන් අතීත දේවල් අමතක කරන්න කියලා නෙමෙයි මේ කියන්නේ. බුදුදහමේ කිසි තැනක අමතක කරන්න කියලා නැහැ. පින්නතුනි රස්නේ වැඩි නම් සීතලම හදා ගන්න ඕන නම් සීතලක් අමාරු නම් මේ අවශ්‍ය නම් ඒ අවශ්‍ය නම් කියන්න කට්ටිය ටික දාඩිය වගේ පේනවා කටි නමාරුන් ඉන්න බෑ. පින්නතුනි මෙන්න මේ தත්ත්වයේ මත මෙතනින් නික්මෙන්න බුදුදහම ඊළඟට අපට මඟ පෙන්වන එක පැත්තකින් හැකිතාක් දුරට ලෞකික කුසලයේ කරන්න දැන් මේ පින්නතුනි එහෙම කරන අයනේ අම්මට තාත්තට හොඳට සලකනවා ස්වාමීන් වහන්සේට උපස්ථාන කරනවා පන්සලට දාන දෙනවා මේ කරන දේවල් වලින් මේ කරන දේවල් වලින් ඔබට ලොකු ආනිසංසයක් ලැබෙනවා. ඒක හිතන්නේම මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන විතරේ කියලා. ඔබ මෙතෙක් දුරට ඔබ මේ ආරක්ෂා වෙලා ඉන්නේ ඔබ ඒ කරපු පින්කම් ආනිසංසවලින්. ඔබට ඒක දැනෙන්නේවත් නැහැ. මේ ආත්මේ කරපු විතරක් නෙවෙයි සසරේදී කරපුව තමයි ඔබට මේ තියෙන්නේ. අපට මෑත කාලේ මොන ගැහුණා රෝහලක වැඩ කරන නර්ස් කෙනෙක් ඒ තැනැත්තිය අර කුඩා ළමයින්ගේ අඩු වයසෙන් ළමයි බිහි වෙන අය බලාගන්න කෙනෙක්. යා කියනවා ඒ අඩු වයසෙන් මාස 6න් 7න් 8න් බිහි වෙන ළමයි බොහෝ අය ආබාධිත වෙනවා කියලා. සමහර මේ යනවා කියලා. ඉතින් ඒක පැවසෙන කාරණයක් තමයි යා කියනවා පුදුම කියලා හිතනවා මේ නිරෝගී ළමයෙක් මෙලොවට බිහි වෙන එක කියලා. ඇස් කන්න ආසාදී ඉන්ද්‍රිය විකලප්තියක් නොමැතිව මන්දබුද්ධික නොවි ශරීර විකෘතියක් නැතුව හොඳ අංගපසංග වලින් යුක්ත ළමයේ බිහි වෙන එක පුදුම ආශ්චර්යයක් කියලා. ඒ නිසා පින්වතුනි ඔබ ඔබ ගැනම සතුටු වෙන්න. ඔබ කොයිතරම් භාග්‍යවන්ත කෙනෙක්ද කියලා. මනුස්ස ලෝකෙට ආව විතරක් නෙවෙයි කිසිම ආබාධිතයක් නොමැතිව අඩුගානේ ඇඟිල්ලක කනක නහයකවත් විකෘතියක් නැතුව ඔබ පරිපූර්ණ මනුස්සාත්මයක් ලැබුවා. ඔබ විතරක් නෙවෙයි. ඇතැමිට ඔබේ ළමයේ කේතද්දට පත් වුණා නම් මොකද වෙන්නේ? ජීවිත කාලයම දරුව ගැන හිතලා ඔබට දුක් වෙන වෙනවා. ඒ අනතුරක්වත් නොය ඔබ බේරගත්තේ කවුද? ඔබ විසින් අතීතයේ කරපු පින්කම්. අනිත් පැත්තෙන් ඔබ මේ දක්වා අවුරුදු 25ක් වෙන්න පුළුවන් 40ක් 50ක් 60ක් 80ක් මේ ජීවත් වුණේ කොහොමද? ඔබේ වයස වැනි විට ඔබත් එක්ක එකට ඉගෙනගත්තු යහළුව මිත්‍රයන් කී දෙනෙක් නම් ඊයන් නැද්ද? ඒ හැමදෙනා අතුරින්ම ඔබ බේර බේර මෙතෙන්ට අරගෙන ආවේ කවුද මේ? ඔබේ මාතීත කුසල කර්ම විසින් ඔබ මේ මෙතන රැගෙන ආවේ. ඔබ තාම හුස්ම ගන්න කෙනෙක්. ඔබට හිතේ මට අර අහවල් විභාගේ පාස් වෙන්න බැරි වුණා, ඩොක්ටර් කෙනෙක් වෙන්න හිටියේ බැරි වුණා, ඉංජිනේරුවෙක් වෙන්න හිටියේ බැරි වුණා, අහවල් ගැටපක් මාස්ටර් ගන්න එකක් කරගන්න හිටියේ බැරි වුණා කියලා ඔබට නොඑක් කරගන්න බැරි වෙච්ච දේවල් ගැන හිතේනේ. නමුත් පිනතුන ඔබ එකක් හිතන්න. ඔබ හුස්ම ගන්න කෙනෙක් කියලා. ඔබ අර අනිත් හැමදේම ලබාගෙන තිමුණත් ඔබ මිය ගිහිල්ලා නම් මේ වන විට ඔබට ඒ කිසිම දෙයක් නිෂ්ඵල වෙනවා. ඒ නිසා ඔබ දැනට හුස්ම ගන්නවා නම් ඒකෙන් හිතන්න ඔබ 70%ක්ම නෙවෙයි 80ක් නෙවෙයි 90ක්ම ඔබ ජයග්‍රහණය කළා කියලා. එයි ඔබ තාම ජීවත් වෙන කෙනෙක්. මෙන්න මේක අමතක කරන්න එපා. මෙන්න මේක ඔබට සුබවාදීව ඔබේ ජීවිතය ගැන හිතන්න පැත්ත. අනිත් එක ඔබට ගොඩනගාගන්න පුළුවන් ජීවිතේ. මොකද ඔබ තාම ජීවත් වෙන කෙනෙක් ඔබතුමාටම හොඳම අත්දැකීම්නේ. ඈ එළව ගිහින් මෙළවා වගේනේ. ඉතින් ඔබතුමා තාම ජීවත් වෙනවා. ඒක වෛද්‍ය ප්‍රතිකාරවල දක්ෂතාවය විතරක් නෙවෙයි ඔබතුමාගේම පිනේ. ඒ සසර කලාව පින නිසා තාම මේ සම්බුද්ධ ශාසනය තියෙන කාලෙක ජීවත් වෙනවා. ඉතින් ඒ ගැන අපි හුඟක් හිතලා සතුටු වෙන්න ඕන. අපි හැම දිනෙකම අපි දන්නේ නැති වුණාට ඒ වගේ මාර්ග බාධක ගානකින් අපි මේ බේරලා ගෙනල්ලා තියෙනවා. ඇතැම් විට ලොකු රියානතුරු වලට යන්න හිටිය අවස්ථාවලදී එක්ක වාහනේ කැඩිලා හරි වාහනේ පොඩි තැනක හැප්පිලා හරි එක වළක්වලා මේ අපි තියෙන්නේ. අපි දන්නේවත් නැහැ එවනි. ඒවා කර්ම විසින් අපට රැකවරණ ලබා දීලා තියෙනවා. අන්නේ සුරක්ෂිතතාවය ලබාගත්තු අපි ඊළඟට ඊළඟ පියවරට මේ ධහම තුල යන්නට ඕන. ඒ යන්නේ කොහොමද? ඒ යන්නේ ඇත්තටම අපේ ජීවිතේ මොකද්ද වෙන්නේ කියලා තේරුම් ගන්න. මෙන්න මේ දේ තේරුම් ගත්තොත් තමයි පින්නතුනේ ඇත්තටම අපි අපේ ජීවිතේට වටිනාකම ලබා දුන්න වෙන්නේ. ඒක තමයි අපි කතා කරමින් හිටිය අර සීතකරණේ උපමා ෆ්‍රිජ් එකේ උපමාව. අපි ඇසට රූපයක් දකිනවා නම් කනට ශබ්දයක් අහනවා නම් මොකක්ද ඇත්තටම අපේ ජීවිතේ වෙන්නේ කියන එක. අපි ඇහැට රූපයක් දකිනවා නම් දකින පළවෙනි මොහොත වෙන්නේ අපි අතීත කර්මයේ විදියට ලැබෙන ඉතාම සියුම් අත්දැකීමක් අපට ලැබෙනවා. ඒ අත්දැකීම තුලදී අපට කෙනෙක් සම්පූර්ණයෙන් හඳුනා ගන්න බැහැ ඇත්තෙම. ඒක ඡායා මාත්‍රයක් විතරයි. අන්නේ ලැබෙන අත්දැකීමම එතන නිරුද්ධ වුණාට පස්සේ ඒකම නැවත සංඥා වේදනා විදියට හිතලා මනින්ද්‍රියෙන් අතීත අත්දැකීම එක්ක ඒ හිතනදී අනුව තමයි අපි දෙයක් හඳුනාගන්නේ. අපි සාමාන්‍ය කෙනෙක් මං එහෙම මේක දැකගත්තා කියලා. නමුත් ඇහෙන් දකින්න බෑ ඇත්තෙම. ඇහෙන් කරන්නේ වර්ණ රූපය ලබා දෙන එක විතරයි. මේ කොල්ලොස්සුවක් කියලා හඳුනාගන්නකොට අපි හඳුනාගන්නේ අතීත අත්දැකීමට ගිහිල්ලා දෙවෙනි පියවරේදී මේක ඉතාම වේගෙන් හිත ගමන් කරනවා. ඒ නිසා අපට මේක ශනිකව දැක ගන්න බෑ. මේක අපි දැනගන්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ධර්මයක් අහලා. කනෙන් ශබ්දයක් අහනවා නම් අපි අහන්නේ කොහොමද? මුලින් එන්නේ ශබ්ද මාත්‍රේ විතරයි. ඒකම අපි අතීත වචනත් එක්ක සම්බන්ධ කළා. අපි හිතලා තේරුම් ගන්න දෙවෙනි පියවරේදී. දෙවෙනි පියවරේදී අපි සිහියෙන් නොසිතුවටින් මොකද වෙන්නේ? අපි ඒ වචනයත් එක්ක එන රූපය පිළිබඳව හිත බැස ගන්නවා. ඒ දේ බාහිර ලෝකයක් තුල ඇතයි කියලා අපි අතීත අත්දැකීමත් එක්ක ඒ විදිහටම හිතන මානසිකත්වයකට එනවා. දැන් අපි කියමු ලෝකයේ යම්කිසි જાතියක් ලෝකෙට හානි කරන જાතියක් ඉන්නවා නම් ඒ જાතිය පිළිබඳව වචන අපි කියවෙනකොටම මොකද වෙන්නේ? ඒ જાතිකයන් කරන හානියත් එක්ක මේ ටික තමයි දෙවනි සිතුවිලිදී අපට එන්නේ. ඇත්තේ මේක බාහිර තියෙන දෙයක් නෙවෙයි අපේ සිතෙන් අපේ අතීත අත්දැකීම් මේක අපිම නිර්මාණය කරගන්න දෙයක් ඒක. මොකද එහෙමනම් ඒ જાතිය හැම කෙනෙක් මේ වගේ වෙන්නට ඕන. ඒ පේනන දේ ඒ જાතියට තේ විදිහට පේනවා. නමුත් එහෙම පේන්නේ නැහැ. අපි අර අතීත අත්දැකීමත් එක්ක බල නිසා තමයි අපේ මනසේ ස්වභාවයට අනුව අපි ඒ වගේ සිතුවිලි ගොඩනගා ගන්නවා. මෙන්න මේක හරියටම දැකගත්තොත් මොකද වෙන්නේ? අපි දන්නවා මෙන්න මේ අවිද්‍යාව තුල හිටියොතින් මෙන්න මේ නොදැනීම තුල හිටියොතින් අපට වෙන්නේ මොකද්ද? අපි ඇසෙන් දකින රූප, කනෙන් අහන ශබ්ද මෙන්න මේ අරමුණක් එනකොට ඒ අරමුණ තුල හිත බැසගෙන අන්නේ අරමුණෙහි අපට සැප දුක් විඳින සිද්ධ වෙනවා කියන කාරණා. නමුත් ඇත්තටම සිදු වෙන්නේ මොකද්ද? අපේ සිතේම මේ දේ නිර්මාණය කර ගැනීමක් මේ වෙන්නේ. ඒ විතරක් නෙවෙයි අපට හිතෙන්නේ මේ ඇහැ කියන එක මේ පැත්තෙන් තියෙනවා, මේ රූපය කලින් මෙතන තිබ්බා, කලින් තිමිච්ච රූපය ඊට පස්සේ ඇති වෙච්ච ඇසෙන් බලනවා කියලා අපට හිතෙන්නේ. නමුත් ඇත්තටම පිනුතුනේ මොකද්ද වෙන්නේ? ඇත්තටම වෙන්නේ මේ රූපය පහළ වෙන මොහොතේම තමයි ඇසත් පහළ වෙන්නේ. දැන් මේ මොහොතේ ඔබට මෙතන මනුස්ස ලෝකයේ 30 40ක් පේන වෙන්න පුළුවන්. ඒ ඔබට පේන්නේ මෙතන ඉන්න ગાන නෙවෙයි ඇත්තටම. මොකද්ද පේන්නේ? මේ පේන්නේ ඔබේ ඇහි හැකියාව අනුව පේන ප්‍රමාණයයි මේ පේන්නේ. ඔබේ මනස වෙනස් වෙලා, කර්ම වෙනස් වෙනවා, තින් ඇස වෙනස් වෙනවා, ඇස වෙනස් වෙච්ච ගම මෙතන ඇතැමිට අම්මත් ඇවිලිනු පෙනේ ඔබට. මියගේ අම්මත් ඇතැමිට මේ අවස්ථාවේදී පින් බලාපොරොත්තු වෙන තැනක නම් ඇවිල්ලිනවත් ඔබට පේන්න පුළුවන්. එතකොට මේ ඇත්තටම දැනට පේන තියෙන දේද? තියෙන දේ නෙවෙයි පිනුතුනේ පේන්නේ. එහෙනම් මොකද පේන්නේ? අපේ ඇහැට ඇහි ශක්තිය අනුව නිර්මාණය කරලපු දේ අපට මේ පේන්නේ. මෙතන ප්‍රේතෙක් හරි භූතෙක් හරි හිටියනම් ඒ සත්‍යයට මෙතන අනිසතුටික ඔක්කොමත් පේනවා. පේන විතරක් නෙවෙයි ඔබට දැන් මේ ටික බිත්තිනේ නේද? ඔබට මේ බිත්තිෙන් අහ පේන්නේ නැත්නම් බිත්තිෙන් හැට යන්නත් බෑ. හැබැයි වෙනස් සත්‍යයක් වෙනස් කෝණයක මානෙකින සත්‍යයක් මෙතන හිටියොතින් ඔහුට මේ බිත්තිෙන් අහ පේනවා බිත්තිෙන් හැට යන්නත් පුළුවන්. එතකොට පින්නතුනි මෙන්න මේකයි හැබැයි යථාර්ථය. එතකොට අපට හිතෙන්නේ කොහොමද අපේ ඇසෙන් මේ රූපේ නිර්මාණය කළ දෙනවා කියලා අපට හිතෙන්නේ? ඇසත් උපකාරයක් වෙනව නැත්තේ නැහැ. ඇත්තටම සමස්ත කාර්යභාරය කරන්නේ මොකෙන්ද? කරන්නේ හිතෙන් කරන්නේ. ඒ හිතත් නිකන් නෙවෙයි, ඒ හිතේ තියෙන අවිද්‍යා, තෘෂ්ණා, කර්ම, ඒකේ හට ගැනීම නොදැනීම ආදී තවත් හේතු ගණනක ප්‍රතිඵලයක් මත ඒ මොහොතට නිර්මාණය කරන ලෝකයක් තමයි මේ අපට පේන්නේ. ඒ පේන ලෝකයේ කලින් නොතිබී මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙන ලෝකයක්. මෙන්න මේක හරියට දැක්කොත් පිනොතුනි අපට ලෝභ කරන්නවත්, ද්වේෂ කරන්නවත් කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. බුදුදහම යන ඊතාම පල්ලෙහා මට්ටමේදී අපට භාවනා ක්‍රම හුඟක් දේශනා කළ තියෙනවා. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, මරණානුස්සතිය මේ ඔක්කොම දේශනා කරන්නේ අර විසිරලා තියෙන හිතේ කාරමුණකට ගන්න. ඒ වගේම අකුසල චේතනා යටපත් කරන කුසල චේතනාවක දිග කාලයක් තියලා සුගතියට මාවත විවෘත කරන්නේ මේක තියෙන. නමුත් එතනින් ඇති කරගන්නා වූ සමතයත් සමතේ උපයෝගී කරගෙන කල්යාණ මිත්‍රාශ්‍රයෙන් ධර්මස්ත්‍රවණය කළා. මෙන්න මේ ලෝක යථාර්ථය දකින්නටයි අපි ඊළඟට දෙවනි පියවරේදී යන්නේ. දෙවනි පියවරට යනකොට පින්නතුනි ප්‍රඥාවෙන් අපි යමක් දියා බලනකොට ඒ වෙලාවේදී අපට ආය අසුභානටවත් මරණසතියටවත් බුද්ධානසතියටවත් යන්න අවශ්‍යතාවයක් නැහැ. එයි අපි සිල්වත් වෙලා ඒ සීලයක් නිකන් නෙවෙයි අපි වෙන්නේ. දැන් මේ මට්ටමට එද්දී අපේ සීලය මොකද්ද? දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නව කියලා කියනවා. අපි දෘෂ්ටි වලට නොගිහිල්ලා සිල්වත් වෙනවා. ඒ මොකද්ද? ඇසෙන් රූපයක් දකිනකොට රූපය නැහැ කියන්නේත් නැහැ, රූපය ඇත කියන්නේත් නැහැ. ඇයි ඒ? රූපය නැත කිව්වොත් ඒක එක්ස්ට්‍රීම් එකකට යනවා, අන්තයකට යනවා. රූපය ඇත කිව්වත් එහෙමයි. එතකොට ඇත නැත දෙකම අන්ත දෙකෙම දුරු වෙනවා. දුරු වෙන්නේ කොහොමද? ඇහැ දල්වා බලනකොට ස්කන්ධ පංචකයක් එක්ක රූපයක් නිර්මාණය වෙනවා. ඒ නිසා නැත කියන අන්තයට යන්නේ නැහැ. ඒ ලබන අත්දැකීම එතනම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනකොට ඇත කියන අන්දයටත් යන්නේ නැහැ. බුදුදහම කියලා කියන්නේ මෙන්න මෙතන සුවිශේෂත්වය. මෙන්න මෙතන තේරුම් ගත්තොත් තමයි ඔබ මෙතෙක් ලැබපු අධ්‍යාපනයේ සාර්ථකත්වය බලන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය වැඩිම උගත් කෙනා තමයි බුදුරජාණන් වහන්සේ හැරෙනකොට එකල තිබිච්ච සියලුම ශාස්ත්‍ර සිලම ශාස්ත්‍ර ඉගෙන ගත්ත කෙනා තමයි සරුවත් හාමුදුරුවෝ. දැන් කාලේ හැටියට නම් ඩොක්ටරේට් 25ක් ඉගෙන ගත්ත කෙනෙක්. මුළු ඉන්දියාවෙම තියෙනච්ච සියලුම ශාස්ත්‍ර ඉගෙන ගත්ත කෙනෙක්. ආයුර්වේදයේ, ජ්‍යොතිෂයේ, ලක්ෂණ ශාස්ත්‍රයේ මේ ආදී සියලුම දේවල් භාෂා ඥාන සියල්ලක්ම උගහා ගත්ත කෙනෙක්. මේ කෙනාටවත් පිනතුනේ ඒ ශාස්ත්‍ර තුලින් මේක දැනගන්න බැරි වුණා. දැනගත්තේ බුදුදහමට ඇවිල්ලා. බුදුදහම සුවිශේෂයි කියලා කියන්නේ ලෝකේ කිසිම කෙනෙකුට සොයාගන්න බැරි වෙච්ච මෙන්න මේ අර්ථය විස්තර කළ දුන්නා. ඒ නිසා බුදුදහමට කියනවා බුදුදහම පටිසෝතගාමී කියලා. බුදුදහම උඩුගම් බලයන දහම. ඒ බුදුදහමටම තමයි කියන්නේ බුදුහාඳුර බුද්ධත්වයට පත් වුණාට පස්සේ කියන්නේ පුබ්බේ අනුනුස්සෝතේසු ධම්මේසු කියලා. මට පෙර නොයසු විරු දහමක් පහළ වුණාය කියලා. ඇයි පෙර නොයසු විරු දහමක් කියලා කියන්නේ? මුළු ලෝකෙමයි කියන්නේ බාහිර ලෝකයක් තියෙනවා. ඒක අපි නොබැලුවත් එහෙම ලෝකේ තියෙනවා. අපි මිය ගියත් ඒ ලෝකෙ ඉතුරු වෙනවා කියලා. අනිත් දේ තමයි විද්‍යාඥයෝත්තේ කනිත්‍ය කියන දේ තමයි අපි යම් කිසි දෙයක් ද්‍රව්‍යයක් බෙදලා ඇටම් එක අපි වෙන් කළ පරමාණු වෙන් කළ අපි ගන්නව නම් ඒ රිසර්ච් එක ඕනම කෙනෙකුට කරන්න පුළුවන් කියලා කට්ටිය කියන්නේ. එක විද්‍යාඥයෙක් යම් කිසි එක්ස්පෙරිමන්ට් එකක් කරනවා නම් ඒක ඒ විදිහටම අනිත් කෙනාටත් කරන්න පුළුවන් කියලා එයා හිතන්නේ. වතුර ටිකක් ගත්තා නම් වතුර ඒ විදිහටම අනිත් කෙනාට රිසර්ච් කරන්න පුළුවන් කියලා හිතන් ඉන්නේ. ඒ කෝණෙන් ඉන්න ඒ මානෙන් ඉන්න කීප දෙනෙකුට පුළුවන්. නමුත් හැම කෙනාට මේක සාධාරණ නැහැ. ඒක එක පුද්ගලයාගේ කෝණය, මානය, ලෝකය වෙනස්. ඇයි එහෙම කියන්නේ? ඒ පුද්ගලයාගේ කර්ම ශක්තිය අනුව වෙනස්. ඔබ අහල ඇති ඇතැම් විට පේතවත්තු ආදී ග්‍රන්ථවල තියෙන කතා ප්‍රවෘත්ති ගැන. සමහර ඉතාම ලස්සන වතුර තියෙන පිරිසිදු වතුර තියෙන විලක් ළඟ එක්තරා අමනුෂ්‍යෙක් ඉපදිලින්නවා. ඇතැම් විට මහා කල්පයක්, බුද්ධාන්තර කල්පයක් එතන ඉපදිලින්නවා. වතුරක් ළඟ ඉපදෙන්නේ නැහැ, වතුර පේන්නේ නැහැ. ඇතැම් විට වතුර ටිකට පේන්නේ ලේසර වගේ පේන්නේ. අනිත් තැන් ගිහිල්ලා වතුර අඟෙනවා, බොනවා, නාන ඔක්කොම කරනවා. මේ තැනත්ට ඒ වතුර බොනවත් නානවත් බෑ. දැඩි පිපාසින් ඉන්නේ. එතකොට අර වතුර ටික කාටත් ඒ පිරිසිදු වතුර වගේ වතුර විදිහට පේන්නේ නැහැ. එක එක පුද්ගලයාට පේන කෝණේ වෙනස්. ඔබ අහලති ලෝසක හාඳුර පිළිබඳව. ලෝසක හාමුදුර පිණ්ඩපාතේ වඩිනවා, හිස් පාත්‍රයක් අරන් මිනිස්සු වෙනවා පිණ්ඩපාතේ බෙදන හාමුදුරන්ට. එන මිනිස්සුන්ට පේන්නේ කොහොමද? පාත්‍රේ පිරීලා කියලා පේන්නේ. පාත්‍රේ බෙදන්න බැරිය කියලා අරන් යන කට්ටිය. හැමදාම ලෝසක හාමුදුර හිස් අතින් එන්නේ. ලෝසක හාමුදුරන්ගේ ඇසේ පේන ලෝකයට මුකුත් නැහැ. අනිත් පැයට මේක පිරීලා පේනවා. කර්මේ විපාක දෙනකොට මේක ඇපිනුතුන ලක්ෂණේ. ඒ නිසා අද අපට මේ පේන ලස්සන ලෝකය ඔබේ කර්මයෙන් පෙන්වලා දීපු මේ ලස්සන ලෝකය. ඔබේ කර්මය පොඩ්ඩක් හරි වෙනස් වුණොත් මේ පේන මේ gedara දේවල් ටිකම ශනිකව වෙනස් වෙනවා. ඒකට ඉතාලම වර්තමාන ඉතාලම සරල උදාහරණයක් අපි හිටිය එක්තරා විහාරස්ථානයක පන්සලට ඉස්සරහම gedara ඇත්තෙම ඒ ගෙදර දුව විතරයි ඒ පිරිමිගෙන තාත්තට හිටියේ. දුව අන්තිම කාලේ තාත්තට හොඳට සැලකුවා. තාත්තගේ අන්තිම කාලේ වෙන විට මේ තාත්ත බත් පිඟානක් අරන් එනවා, මේ පුතා දුව බත් පිඟානක් අරන් එනවා තාත්තට දෙන්න. තාත්තේ බත් පිඟාන ගේනකොට කෑ ගහගෙන මේ සියාසි ඇඳාසි හැංගෙනවා. මෙන්න මාව මරන්න එනෝ කියලා. මේ දරුව කෑම පිඟානක් අරන් තාත්තට කරුණාවෙන් ඉන්නේ. එයාට පේන්නේ මරන්න එනෝ වගේ. පින්නතුනි මේවා හිතන්නේ මේවා සරල දේවල් කියලා. මේක තමයි කර්ම ස්වභාවය. අපේ ජීවිතවලට උනත් ඕනම වෙලාවක මේ ඉරණම්පත් වෙන්න පුළුවන් අපි කර්මයේ දුර්වල වුණොත්. ඒ විතරක් නෙවෙයි, අවසාන කාලයේ තමන්ගේ කර්මයේ දුර්වල වුණොත් තමන් අකුසලයට බර කෙනෙක් නම් තමන්ට ලං වෙන්නේ තමන්ගේ මියගිය ඥාතීන්ගෙන් දුර්වල මානයන් වල ඉන්න, දුර්වල ලෝකවල ඉන්න තමන් වහගන්නවා. ඊයගේ ලෝකෙට තමන් ඇද ගන්න උත්සාහ කරනවා. ඔබ මෙතෙක් සසන ආවේ ඔබ හැම දෙනෙක් දිහා බලනිටම පේන දේ තමයි ඔබ කුසල කරපු පිරිසක් එක්ක මේ හුඟ දුරක් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඒ කුසලයේ කොයිතරම් දුරට වැයවිලා තියෙද කියලා අපි දන්නේ නැහැ. ඒ කරපු මහා පින්කන්ටිකේ අවසාන ආත්ම භාව වෙන පුළුවන් මේ ගත කරන්නේ ඔබ. හිතන්න එපා මේ ඔබ ජීවිතේ කරපු දාන ටිකෙන් විතරක් ගොඩ යන්න පුළුවන් ඒ කියලා. ඒක එච්චර සරල දෙයක් නෙවෙයි. ඇයි එහෙම කිව්වේ? බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ අසද්දෘශ මහා දානේ දුන්නේ කොසල රජතුමා. ඒ දානේ දීපු කොසල රජතුමාට උදව් කරපු ඒ කෝසල මල්ලිකාවටවත් පින්නතුණි සුගති අනේක ලිහිසුනේ නැහැ. ඈටවත් සුගති ගාමී වෙන්න බැරි වුණා මරණයෙන් පස්සේ. ඒ නිසා සාමාන්‍ය පිනකින් මේ වගේ සුගතියක් ලබා ගන්නවා කියන එක හිතන්නවත් බෑ. ඔබ අද මේ ඉන්න සුගතිය සසර කළා වූ මහා පිනකානි සංසයයක්. ඒක ගත වෙන දිනයක් පාසාම පින්නතුණි මහා ධනයක් උපයාගෙන ඉතාම සුපිරි හෝටලයක ඉන්න වගේ වැඩක් මේ අපි තියෙන. ඉක්මනටම ගෙවිල යනවා මේ ටික. ඒ ගෙවිල යනවත් එක්කම ඉතාම ශක්තිමත් කුසල අපි කරගන්නට ඕන. එහෙම නැතුනොත් අපි පල්ලෙහාට වැටෙන්නේ පින්නතුණි නිකන් නෙවෙයි. ඇතැම් විට අපේ ඥාතීන්ටත් කරදර කරලා අපි පල්ලෙහාට වැටෙන්නේ නිකන් නෙවෙයි. මිය ගියාට පස්සේ සමහර අය ඉන්න ඇතැම් විට ඥාතීන්ටත් ලොකු විදිහට කරදර කරනවා. එහෙම නොවන්න නම් පින්නතුනි එක පැත්තකින් කුසලයේ ශක්තිමත් වෙන්නට ඕන. අනිත් පැත්තෙන් මේ සසර ගමනම නික්මෙන විදියට හරිය දැක්මක් ඇති කරගන්නට ඕන. ඇත්තටම අපේ ජීවිතේට මොකද වෙන්නේ කියලා. ඇත්තටම අපේ ජීවිතේට මොකද වෙන්නේ? ඇහැට රූපයක් පේන එක, කනට ශබ්දයක් අහන එක, නාසයට ගඳ සුවඳක් විඳින එක, දිවට රසයක් දැනෙන එක, කයට පහසක් ලැබෙන එක, මනසට අරමුණක් එන එක. ඒ අරමුණ අතීත අත්දැකීමක් විදියට, අතීත කර්ම විපාකයක් විදියට දැන් අපි අත්දැකීමක් ලබනවා. ඒ ලබන දේම ඊළඟ මොහොතේක මේ විපාකේ ඊළඟට කර්මයක් වටපත් වෙනවා. කර්මයක් වෙන්නේ කොහොමද? අපි අවිද්‍යාවෙන් ඒ දෙස බැලුවොත්. ඒ අවිද්‍යාවෙන් බැලීමත් එක්කම මොකද්ද වෙන්නේ? මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? මේ බලන රූපය බාහිර තියෙනවා, මේ බලන රූපය කලින් තිබ්බ රූපයක් කියලා බලනවත් එක්කම තමන්ගේ මනසේ ස්වභාවයට අනුව ඒකේ සංස්කාර හට ගන්නවා. අවිද්‍යාව පත්‍ය සංඛාරා විඥාන නාම රූප සලායතන පස්ස වේදනා හොම දිගටම ගිහිල්ලා තණ්හා උපාදාන භව ජාති ගිහිල්ලා ගිහිල්ලා ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. ඒක මරණයෙන් පස්සේ වෙන දෙයක් නෙවෙයි. හැම මොහොතෙම මේ පරිසම්පාද චක්‍රය තුල අපි ජීවත් වෙන්නේ. මෙන්න මේකෙන් නික්මෙන්න නම් අපි මොකද කරන්න ඕන? හැකිතාක් දුරට අවිද්‍යාව දුරු වෙන විදිහේ දර්ශනයක් නිතර තමන් තියාගන්නට ඕන. මොකද දර්ශනය කියලා කියන්නේ? මේ ඇස කියන කනිත්‍යයි, රූපය අනිත්‍යයි, ඒකෙන් හටගන්න විඥානය අනිත්‍යයි. කන අනිත්‍යයි, සම්ධි අනිත්‍යයි, සෝත විඥානය අනිත්‍යයි කියලා මෙන්න මේ කරුණු පෙරපසු නොවි ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකින්නට හුරු වෙන්න. අන්න ඒක දකින්න හුරු කරන මහා පරාසය තමයි, මහා භූමිය තමයි, හොඳම නිවස තමයි මොකද්ද? සතර සතිපට්ඨානය කියලා කියන්නේ. ඒ සතර සතිපට්ඨානය තුල ඉන්න කෙනාට හැම මොහොතෙම කරන්නේ තමන්ගේ කය ගැන, වේදනා ගැන, සිත ගැන, සිතුවිලි ගැන සම්පූර්ණයෙන්ම හේතුඵල ධම දකිමින් අනිත්‍යතාවය දකිමින්. මේක තමයි පින්නතුනි කෙනෙකුට ලබන්න පුළුවන් ඉහළම කුසලය. මෙහෙම හිතීම තමයි කෙනෙකුට තමන්ගේ ජීවිතය ලබා දෙන්න පුළුවන් ඉහළම වටිනාකම. මෙහෙම යම් කිසි කෙනෙක් හිතීම තමයි ඒක නා මෙලවට දායාද කරපු අම්මා තාත්තට ලබා දෙන ඉහළම ගෞරවය, කෘතඥතාවය. මෙහෙම හිතීම තමයි සාරාංශික කලපලක්ෂයක් ඇස්සිස් මස්ලේ දන් දීලා මේ ධර්මයේ ලෝකයට අනාවරණය කරපු බුදුරජාණන් වහන්සේට කරන ගෞරවය, කෘතඥතාවය. මෙහෙම සිතීම තමයි වසර 2500කට අධික කාලයක් මේ සද්ධර්මයේ ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන ආපු ස්වාමීන් වහන්සේලාට ඔබ කරන ගෞරවය, කෘතඥතාවය. මෙහෙම හිතීම තමයි පිනොතින ඔබට අතීත කර්ම වලින් එන අකුසල කර්ම විපාක සම්පූර්ණයෙන්ම යටපත් කරන්න තියෙන මාවතක්. මේක සම්පූර්ණයෙන්ම යටපත් වෙනවා. කේනම් පුරාණම් නවන්නති සම්භවම් කියන්නේ මේකයි. කර්ම විපාක එනවා නැත්තේ නෑ, ආවට එදාට ඔබ තමන්ගේ කෙලේ කර්ම පිළිගන්න කෙනෙක් නැති වෙනවා. මොගලන් හාමුදුරන්ටත් බුදුරජාන් වහන්සේට සමහර කර්ම ආවා. කර්මෙන් නැහැ කියලා කියන්නේ නැහැ. එනකොට ඒක බාර ගන්න පුද්ගලයෙක් නැහැ. ඔහු අනාත්මතාවය පසක් කළා. අනිත්‍යතාවයේ දුක ප්‍රත්‍යක්ෂ කරපු කෙනෙක් විදියට ඔහුට ඒක බාර ගන්න කෙනෙක් නැහැ. පින්නතුනි, මෙන්න මෙහෙම සිතන කෙනාට ඒ සිතන මොහොත තුල ඔබේ ශරීරයේ කොයිතරම් බලවත් රෝගයක් තිබුණත් ඔබට ඒක මතක් වෙන්නේ. ඒ රෝගය ඔබේ වෙන්නේ නැහැ මේ මොහොතේ. ඔබ අනිත්‍යතාවය මෙනෙහි කරන මොහොතේ ඔබට ඒ දුක එන්නේ නැහැ. ඔබේ කරන රැකී ආරක්ෂා වලින් දරුවන්ගෙන් කොයිතරම් දුකක් තිබුණත් ඒ දුක ඔබට ඒ මොහොතේ එන්නේ නැහැ. අනිත්‍යතාවය මෙනෙහි කරන මොහොත. ඔබේ ශරීරයට කොයිතරම් වේදනාවක් ආවත් මේ අනිත්‍යතාවය මෙනෙහි කරන මොහොත තුළ ඒ දුක ඔබට එන්නේ නැහැ. මෙන්න මේකයි කිව්වේ අජරාමර කියලා. අජර කියන්නේ මහලු වෙන්නේ නැහැ. අමර කියන්නේ මෙයා මැරෙන කෙනෙක් නෙවෙයි. ඊට පස්සේ මැරෙන කෙනෙක් නෙවෙයි කියන්නේ මේ කායික මරණය වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. මේ කියන්නේ ඒ මරණය වෙනකොට තමන්ගේ මරණ දුක බාර ගන්න නැහැ එදාට. ඒ විතරක් නෙවෙයි, ඔබ මෙන්න මේ යථාර්ථයේ මෙනෙහි කරමින් ඉන්න මොහොත තුළ ඔබට සියලුම දේවල් අහිමි වුණත් ඔබ අහිමි කෙනෙක් නෙවෙයි. ඔබ සියල්ලක්ම ලැබපු කෙනෙක් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබට මරණාසන්න මොහොතේදී මෙන්න මේ ඇස රූපය චක්කු විඥාන ආදියත් ඔබ ඉක්මවලින්නේ. ඒ විතරක් නෙවෙයි ඒවලට ඔබ මෙනෙහි කරන්නේ මන ආයතනයයි ධම්ම ආයතනයයි මනෝ විඥානේ අනිත්‍යතාවය තේරුම් ගන්න කෙනෙක් ඔබ. දැන් අපි ඇස අනිත්‍ය රූපය අනිත්‍ය කියලා බැලුවට අවසාන වශයෙන් බලන්න තියෙන මොකද්ද? මන ආයතනයයි ධම්ම ආයතනයයි මනෝ විඥානේ අනිත්‍යයි කියලා බලන්න තියෙන. ඒකත් පස්සේ ගිහිලා ගැඹුරටම ගියාට පස්සේ අපිට බලන් තියෙන්නේ කුමන ආයතනයකින් අත්දැකීමක් ලැබුණත් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය ඇති උනේ ඇති වෙලා එතනම නිරුද්ධ වෙනවා කියලා බලන්න ඇති. ඒ බලන මොහොත තුළ ඒ බලන චිත්තක්ෂණය තුළ ඔබ මිය ගියොත් මොකද වෙන්නේ? අවසාන මොහොතේ ඔබේ හිතට එන මේ සිතුවිල්ල ඔබ අනිත්‍යතාවය බලන දක්ෂුණොත් මේක කලින් තිබිච්ච එකක් නෙවෙයි. මේ මට පේන බාහිර පේන රූපයක් නෙවෙයි. මගේම හිත මේ පෙරපසුන වේ හටගෙන නිරුද්ධ වීමක් කියන එක ඔබ දැක්කොත් මරණාසන්න මොකද වෙන්නේ? ඔව් ඔබේ මරණයත් ඒ වගේම නිර්වාණයත් පිරිනිවන් පෑමත් කියන මේ කරුණ තුනම එකට සිද්ධ වෙන සමසීසී කෙනෙක් බවට පත් වෙනවා. ඔබ කිසිම තැනක ඔබේ විඥානේ බැසගන්නේ නැහැ. ඔබ නැවත සසරට නොයන කෙනෙක් බවට පත් වෙනවා. සසර යන කැමැති නම් එහෙම නොසිතවත් කමන්නේ. ආයි දරුවෝ ලබන්න, දරුවෝ හදන්න, ඉස්කෝලේ යවන්න, අනිත්‍ය බැනුම් මහන වේගින් බැනුම් මහන ලබන්න, ගුටි කන්න ඒවට කැමැති නම් දැන් හිතන විදිහටම හිතුවට කමන්නේ. ඒක ඉක්මවල යන කැමැති නම් බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනයක ප්‍රතිඵල ලබන කැමැති නම් අපට මෙහෙම හිතන්න වෙනවා. එහෙම හිතන එක මරණාසන්න මොහොත විතරක් නෙවෙයි පිනොතුනේ. බුදු දහමේ කියන විමුක්තිය මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් නෙවෙයි. විමුක්තිය ලැබුණ පස්සේ තවදුරටත් ජීවත් වෙන්න පුළුවන් දහමක් මේ තියෙන්නේ. අනිත් හැම ආගමකම දිව්‍ය ලෝකයේ බ්‍රහ්ම ලෝකයේ විමුක්තිය මරණයෙන් පස්සේ කියන්නේ. බුදු දහමෙහි හිත දිනු කරවතින් දිව්‍ය ලෝකයේ මේ මොහොතේම මනසට ගොඩනගා ගන්න පුළුවන්. ඥාන ලැබුවොතින් මේ මොහොතේම බ්‍රහ්ම ලෝකයේ ස්පර්ශ කරන්න පුළුවන්. සමුදේවයන් දැක්කොතින් මේ මොහොතේම විමුක්තිය ස්පර්ශ කරන්න පුළුවන්. තවදුරටත් තමන්ගේ දරුවන්ගේ ජීවිතරම ජීවත් වෙන්නත් පුළුවන්. මෙන්න මේකයි බුදුදහමෙන් අපට ලබා දෙන වාසිය නිසා බුදුදහම රැක්කයි කියලා ඔබ බය වෙන්න එපා. ඔබේ බඩු මුඩු ටික නැති වෙයි, ධනෙ නැති වෙයි, ඔබට ගෙදරින් යන්න වෙයි කියලා ඒව බය වෙන දෙයක් නැහැ. කැලේකට යන්න වෙයි කියලා එහෙම බය වෙන දෙයක් නැහැ. ඔබ දැනටත් වඩා ජීවිතේ ලස්සන කරගන්න, ඔබ ඉන්න නිවස දිව්‍ය ලෝකයක්, බ්‍රහ්ම ලෝකයක් කරගන්න, මුළු ලෝකෙමය තමන්ගේම දරුවන්සේ බලන්න පුළුවන් නුවණක් ඇසක් ඔබ ඇති කරගන්න. ලෝකේ හැම දෙනාටම ඔබ පිහිට වෙනවා. ඇයි අපි එහෙම පිහිට වෙන්න ඕනේ? මේ ලෝකේ ඉන්න හැම දෙනෙක්ම අපට උදව් කරපු අය. සසර ජීවිතයේදී අපට අම්මට අම්මල තාත්තල වෙලා අපට උදව් කරපු අය. සසරේදී නැතුණත් බලන්න පිනතුනි මේ ජීවිත කාලේ ඔබ අද මෙතෙන්ට එන්න ආපු පාරේ එන්න ඔබ ආපු වාහනේ එන්න කී දෙනෙක් ඔබට උදව් කරලා තියෙද? ඔබ ආපු වාහනේ පේටන් බලපත්‍රය තියෙ තියෙන කී දෙනෙක් ඇද්දනේ? ඒක නිෂ්පාදනවල. ඒ නිෂ්පාදන සොයාගන්න ගිහිල්ලා කරපු පරීක්ෂණ වලින් කී දෙනෙක් අපාගත වෙලා ඇද්ද දැන් මේ වන විට? ඔබ ආපු පාර ওই මොහොතට ගන්න එක පාර හැදුවද පාර? මුලින් අඩි පාරවල් තියෙමල ඊට පස්සේ අස්සයෝ ගිහිල්ලා පාරවල් කෙලින් කළ ටික ටිකනේ ওই හදන සියවස් ගානක් වසර දහස් ගානක් ගිය මිනිස්සු උත්සාහ කළා. ඒ ප්‍රතිඵල ඔබ අද ලබන්නේ. එනිසා ඔබේ ලොකු වගකීමක් තියෙනවා මේ ලෝකයට යහපතක් කරන්න. ඒ යහපත තමයි එකාතකින් ධර්මයේ හැසිරලා මේ දහම ඔබේ දරුවන් ඇතුළු මුළු ලෝකයටම දෙන්නට ඔබට ලොකු වගකීමක් තියෙනවා. ඒක අපත යන දෙයක් නෙවෙයි. ඒක ඔබේ ජීවිතයට ලබා දෙන ඉහළම වටිනාකම බවට පත් වෙනවා. ඉතින් අද මේ මියගිය මෑණියන් සිහිපත් කරන මේ මොහොතෙහි ඔබට මේ මෑණියන්ට දක්වන්න පුළුවන් ලොකුම කෘතඥතාවයක් තමයි මේ උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඒ සද්ධර්මය තුනෙන් ජනිත කරගන්නා වූ පුණ්‍ය ඵලයේ මෑණියන්ට අනුමෝදන් කරවීම. ඉතින් ඒ අනුමෝදන් කරන්න පුළුවන් විදියට ශක්තිමත් කුසලයක් ඔබේ සිතේ මේ වෙලාවේ ජනිත වුණා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒ පින තමයි අපි මේ මෑණියන්ට අනුමෝදන් කරවන්නේ. ඉතින් ඒ ආදාහන අවස්ථාවේදී ස්වාමීන් වහන්සේලා හුඟාකේ මෑණියන්ගේ ගුණ සිහිපත් කළා. ඉතින් මම ඇත්තෙ මෙතුමිය පුද්ගලික ආශ්‍රය කළ තිබුණේ නැහැ. ඒ ආශ්‍රය කළ දන්න හඳුන හාඳුරල්ලා එතුමිය ගැන හුඟා ගුණ කිව්වා. ඉතින් අපි හිතනවා මේ මෑණියන් හොඳ පින්වත් මෑණි කෙනෙක් කියලා. පින්වන්ත මෑණියන්ගේ පින්තූරේ දැක්කම ඇස් දෙක දැක්කම පේනවා පින්වන්ත කරුණාවන්ත අම්ම කෙනෙක් කියන එක. ඉතින් ඔබත් පින්වන්ත ඒ වගේ අම්ම කෙනෙක් ලැබීම, ඉතින් ඔබටත් ඒ අම්ම වෙනුවෙන් කරන්න පුළුවන් යුතුකමයි මේ කරේ කියලා හිතේ සැනසීම ඇති කරගන්න. ඉතින් අද අප මේ ශ්‍රවණය කරපු ධර්මයෙන් ගැටළු හැමතිස්සෙම ඔබට අහන්න තියෙනවා නම් අහන්නටත් අපි අවස්ථාව ලබා දෙනවා. මේ අද බණෙන් ආපු කරුණ වලින් තව මොන හරි විශේෂයෙන් අහන්න තියෙන දේවල් එහෙම තියෙන ගැටළු එහෙම මනුස්ස ලෝකෙ අපි ඉන්නේ නිකන් නෙමෙයි මෙතන යන එක ලේසි යන්නේ අපි කොහරද කියන එක ප්‍රශ්නේ එකයි මෙතනින් අපට සමු ගන්න පුළුවන් මෙතනින් අපට වෙන් වෙල යන්න පුළුවන් අපි මෙතෙන් කොහටද යන්නේ ඒක තමයි අපි කියන්නේ මනුස්ස ලෝකෙටම ආවයි කියලා. ඔබතුමා ආයි අපි කියමු මනුස්ස ලෝකෙටම ආවයි කියලා. ඔබතුමා පින් කරපු කෙනේ. මනුස්ස ලෝකේ දැන් මේ ආත්ම භාවයේ ලැබපු සමානම ජීවිතයක් ලබා ගත්තේ කියමු. හොඳ අම්ම කෙනෙක්ගේ කුසේ පිළිසඳගෙන ආයේ ජීවිතය ලබා ගත්ත ආයේ මේ මට්ටමට එන්න අවුරුදු කීයක් නම් දුක් විඳින ඕනද අපි? මේ ස්ථාරය ගොඩනගන්න. ඇවිදින්නම මාස 15ක් 18ක් විතර යනවා. අකුරක් වචනයක් කියන්න තව අවුරුදු දෙකක් විතර යනවා. අකුරක් ලියන කුරුදු වෙන අවුරුදු 7ක් විතර යනවා. උපාධියක් ගන්න අවුරුදු 20ක් විතර යනවා. විශාල කාලයක් අපට ආයේ ජීවිතේ මුලින්ම ගොඩනගා ගන්න වෙනවා. ඔබ අද මිය ගියොත් ඔය දැනට තියෙන දේවල් කවුරුවත් කිසිම කෙනෙක් දෙන්නේ නැහැ ආයි. ආයි බින්දුවේ නම් ආයි ගොඩනගා ගන්න වෙනවා. මිය ගිහිල්ලා දවසකින් ආයෙ එන්න බලන්න. මගේ ගෙදරේ තියෙන ටික මට දෙන්න කියලා ආයි. ආයි කිසිම දෙයක් දෙන්නේ නැහැ. ඒක තමයි. නමුත් ඉතින් අපට ආයි මේ ලෝකෙට ආවොත් ආයි මුලින් ධම්ම අපට ගොඩනගා ගන්න වෙනවා ඒකයි. ඉතින් අන්න ඒ නිසා තමයි අපි මේ ලැබෙච්ච අවස්ථාව, මේ ධර්මයත් ලැබෙච්ච අවස්ථාව අපිට තියෙන අමිල අවස්ථාවක් ඒකයි. ඒ කවුරුද 80 දී නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කාලේ අවුරුදු 120 දී සමහරය මහණුණා. අවුරුදු 100 දී මහණ වෙච්ච අය ඉන්නවා. අවුරුදු 120 දී රාධාම්දුර සෝනාමෙහණිය අවුරුදු 120 දී මහණුනේ. ඒ මහණ වෙලත් අප්‍රමාදීව මේ ධර්මයේ හැසිරීලා සසරින් නික්මුණා. ඇයි එහෙම කළේ? එහෙම කළේ යටන් ඒ ඇත්තන්ට නිකන් මැරෙන්න තිබුණා. ආයි සුගතියට එන්නත් තිබුණේ යට. නමුත් ඒක නෙවෙයි ගැටලුව. අපි ආවතින් ආයි මුලින් ඉඳන්ම ජීවිතයක් ගොඩනගා ගන්න ඕන. ආයේ එන මොහොතේ අපට මේ වගේ ධර්මයක් නොතිබුණොත්, මේ වගේ වටා පිටාවක් අපට නොතිබුණොත් ආයි අපට මහා දුකකට පත් වෙන වෙනවා. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ මේ ලැබිච්ච මොහොත ඉක්මව ගන්න එපා කියලා. බුදුහාඳුරන්ගේ වචන වලින් කියනවා නම් උන්වහන්සේ දේශනා කරනවා සත්‍යාවිය ඕමට්ටෝ ඩයිය මානෝ මත්තකේ සක්කාය දිටි පහනායකේ. හරියට හිස ගිනිගත්තු කෙනෙක්. ඒ හිස ගින්න නිවන එක පැත්තකින් තියලා සක්කාය දිටිය දුරු කරගන්න උත්සාහන්ත වෙන්නේ කියලා. සැතකින් පහර ලද්දකු මෙන් කවුරු හරි උලකින් ඇන්නොතින් ඒ උල අනින්න කලින් ඇනපුල අයින් කරන කලින් ඒ ලැබෙච්ච සුළු මොහොතෙන් හරි ඉක්මනටම මේ ජීවිතය අවබෝධ කරගෙන සක්කාය දිටිය දුරු කරන මහන්සි වෙන කියලා. ඒ තරම් දුර්ලභ අවස්ථාවක් මේ ලැබිලා තියෙන මෙතන අපට මිස් වුණොතින් ආයි මිස් වෙන ජීවිතය විතරක් නෙවෙයි මේ බුද්ධෝත්පාද කාලයත් එක්කම අපට අහිමි වෙන්නේ. අන්න ඒකේ දුර්ලභත්වය අවබෝධ කරගත්තු සමහරය බුදුරජාන් වහන්සේගේ කාලේ හෙට වෙන දවසේ රාජාභිෂේකයේ තිබෙද්දී අද දවසේ මහණුණා. හෙට දවසේ විවාහ මංගල්‍යයේ තියෙන එක තිබෙද්දී අද දවසේ මහණුණා. හෙට දවසේ ගෘහ ප්‍රවේශ මංගල්‍යයේ තිබෙද්දී ඒක නවත්තන අද දවසේ මහණුණා. මේ තුනම තිබෙද්දී නන්ද කුමාරයා රාජාභිෂේක මංගල්‍යයයි ගෘහ ප්‍රවේශ මංගල්‍යයයි විවාහ මංගල්‍යය තුනම හෙට දවසේ තිබෙද්දී අද දවසේ මහණුණා. මේ ධර්මයේ වටිනාකම තේරුනොතින් ජීවිතය නිස්සයලටම වඩා ප්‍රමුඛත්වය දෙන ධර්මයේ හැසිරෙන්න. ඒක තේරෙන්න නම් අපට සසරේ බය තේරෙන්න ඕන. එහෙම නැත්නම් අපි හිතෙන් යන්නේ ලෙඩ දුක් හැදිරීමට වඩා හොඳ ඉක්මනට යන්නේ එක එක කියලානේ. බුදුදහමේම කිසිම අපට එහෙම ඒ පොඩ්ඩක්වත් ඒකට අනුබල දෙන්නේ නැහැ. මේ සසරේ තරම් භයානක තැනක් ඉදිරියට සලකන්නේ. ඒ නිසා අපට ලැබිච්ච මේ ඊටාම සස්රේක ෂේම භූමියක් වගේ මේ ලැබිච්ච බුද්ධෝත්පාද කාලය සහ ඔබට තියෙන බුද්ධිය කියන එක නුවණ මේ දහමක් කියනකොට ඔබට අහලා තේරුම් ගන්න පුළුවන් කියන්නේ ඔබේ ඉහළම පින මෙතන තියෙනවා. ඔබේ ඇස් දෙක නොපෙනී ඉන්න පුළුවන්, ඇඟේ ලොකු බරපතල රෝගයක් තියෙන පුළුවන්, ආර්ථික දුෂ්කරතා තියෙන පුළුවන්, ළමයන්ගේ අකීකරුකම් තියෙන පුළුවන්. ඒ මොනව තිබුණත් ඒ කිසිම දෙයක් ඔබට ගැටලුවක් නෙවෙයි. ඔබ ලොකුම ගැටලුව ඉක්මවල තියෙන ඔබට හොඳට කන් දෙක ඇහෙනවා. මේ කියන දේ හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ පාරමිතා සම්පූර්ණයි කියලා කියනවා. ඔබ පිනේ ඉහළම මට්ටමින් ඉන්නේ ඔබ ඔබ ගැන මොනවයි කල්පනා කරලා. අන්න ඒ විකසිත වෙච්ච සූර්යාලෝකයෙන් විකසිත වෙන්න තියෙන මලක් වගේ තියෙන ඔබේ බුද්ධියට ඔබ ඉහළම වටිනාකම දෙන්නට ඕන. ඒ බුද්ධිය නැමැති පොහොට්ටුව මේ සද්ධර්මයේ නැමැති සූර්යාලෝකයෙන් අපි විකසිත කරගන්නට ඕන. එහෙම වුණොත් ඔබ ඒ මහනෙල් මල, ඒ නෙළුම් මල, මේ සමාජයේ නැමැති කුසුමේ පිපුණොත් ඔබ අනිත් කෙලෙස් තියන අය මැද හිටියත්, රාග ද්වේෂ මොහ මැද අයගේ හිටියත් ඔබ අර විලේ මඩෙන් ඉක්මලා ඉන්න මලෙන් ඉහළට ඇවිල්ලා ඉන්න නෙළුම් මල වගේ සුවඳවත් ඒ මඩෙහි ජලෙහි නොගෑවී ඉන්න මලක් වගේ ඔබට මේ සමාජයේ නැමැති විලෙහි ඒ සමාජයේ තියෙන කෙලෙස් ස්පර්ශ නොකර ඔබට විරාගීව නික්ලේශීව සුවඳවත්ව මලක් වගේ ඉන්නට පුළුවන් මාර්ගය බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. ඉතින් මේ මගේ යන්නට අපි හැමදෙනාම දිනෙන් දින අප්‍රමාදීව කටයුතු කරමු. මේ සම්බුද්ධ ශාසනය තුළ අප්‍රමාදීව පිළිවෙත් පුරාණට මේ උතුම් කුසලයත් අපට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද මේ පින්කම කිරීමෙන් විශේෂයෙන් බලාපොරොත්තු වන මීට දින කිහිපයකට කලින් මියගිය නන්දා රාජපක්ෂ විජේතුංග මහත්මිය ආදරණීය මෑණියන් මේ පින් අනුමෝදන් වේවා. මේ පින සුවපත් විය හැකි වෙනත් ඥාතීන් වෙත්නම් ඒ හැම දිනෙකමත් මේ පින ඔවුන් විසින් සිදු කරන ලද පින්කමක්සේ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ පින්කමට ඉතාම ශ්‍රද්ධාවෙන් කැපවීමෙන් සහභාගී වෙලා මේ පුරා පැයකට අධික කාලයක් ධර්ම ශ්‍රවණය කළ පින්තුන් හැම දිනාගේම නමින් මිය ගිය මේ ආත්ම විතරක් නෙවෙයි මුළු සසර ගමනේදීම අපට උදව්පකාර කළ මිය ගිහිල්ලා පින් බලාපොරොත්තුෙන් සිටින සියලු ඥාතීහුද, ඒ වගේම මේ විශ්වයේ කොතැනක හෝ පින් අපේක්ෂාවකින් සත්‍යයක් සිටිත් නම් ඒ හැම දිනාමත් අප විසින් ඉතාම පිරිසුදු සිතින් මේ අවස්ථාවේදී පංචශීලයේ සමාදන් වීමෙන්, ධර්ම ශ්‍රවණය කිරීමෙන්, ධර්ම මානසිකාරය ඇති කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ උතුම් කුසල ඵලය ඒ හැම දිනාම අනුමෝදන්ව සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතීන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ගාථාව කියලා ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාත ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාත ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාත මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් දෙවියනුත් අනුමෝදන්ව ඔබ හැම දිනාටම දෙවියන්ගේ දැහැමි රැකවරණ ආශිර්වාදයේ සැලසේවා. දෙවියන්ටත් මේ පින උතුම් වූ නිවන් පිණසම හේතු වේවා කියන ප්‍රතිමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම් ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. පංචිල සමාදන් වීමෙන් ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් රැස් කරගත්